පිනතුන්ගේ හිතේ කුසල චේතනා දියුණු කරගන්නට බලාපොරොත්තු වන අවස්ථාව. විශේෂයෙන්ම කෝසල මහත්මාට ආශිර්වාද කරන්නට, පවුලේ හැම දෙනාගේම ජීවිතවලට ආලෝකයක් සලසා ගන්නට සිදු කෙරෙන ධර්ම දේශනාවයි මේ සිදු කරන්නේ. සිංහල ශාන්ති ජයමහ මහත්මිය මීට සති කිහිපයකට කලින් අපට ආරාධනා කළා. එතුමිය ශ්‍රී ලංකාවට පැමිණෙන කලින්ම මේ වගේ ධර්ම දේශනාවක් කරන්න ඕන, තමගේ ඥාතීන්ට විශේෂයෙන් තමගේ මල්ලීට ආශිර්වාද කරන්න ඕන කියන කාරණය එහෙදී සඳහන් කළා. ඉතින් පින්වතුනි, අපි ඥාතීන්ට යමක් දෙනවා නම් දෙන තින වටිනාම දේ තමයි ධර්මය කියලා කියන්නේ. ඇයි ඒකට හේතුව? අපි කෙනෙකුට ආහාරයක් දුන්නොත් ඒ ආහාරයේ ප්‍රයෝජනවත් වන්නේ දවස් දෙකක් විතරයි. කෙනෙකුට අපි ඇඳුමක් දුන්නොත් ඒ ඇඳුම ප්‍රයෝජනවත් වන්නේ අවුරුදු දෙකයි. කෙනෙකුට අපි රැකියාවක් කරන් දුන්නොත් ඒක ප්‍රයෝජනවත් වන්නේ විවේකම යනකම් විතරයි. කෙනෙකුට ගෙයක් හදලා දුන්නොත් ඒක ප්‍රයෝජනවත් වන්නේ ජීවත් වෙනකම් විතරයි. හැබැයි අපි කෙනෙකුට ධර්මයෙන් උදව්වක් කරොත් ඒක මේ ජීවිත කාලයට විතරක් නෙවෙයි, මුළු සසර ජීවිතයටම සුගතිගාමී වන්නට, මේ සසර ගමන නිමාටපත් කරගන්නට ඒ ධර්මයේ උපකාරී වෙනවා. ඒ විතරක් නෙවෙයි පිනතුනේ, අපි ඇත්තටම කෙනෙකුට ධර්මයෙන් උපකාර කරවතින්, ඒ උපකාරය ධර්මයෙන් අනිත් කෙනා ලැබුවතින්, ඒ කෙනා තමයි මේ ලෝකේ ඉහළින්ම කළගුණ සලකන, කළගුණ දන්නා කෙනා බවට පත් වෙන්නේ. ඔබ අහලද සරුවත් හාමුදුරුවෝ ගැන? සරුවත් හාමුදුරුවන්ට මුලින්ම ධර්ම දේශනා කළේ කවුද? සරුවත් හාමුදුරුවෝ ධර්මයට ආවේ කාගෙන් බණ අහලද? අස්සජි හාමුදුරුවන්ගෙන් බණ අහලා. උපතිස්ස පරිබ්‍රාජකයා නැත්නම් සරුවත් හාමුදුරුවෝ මේ සම්බුද්ධ ශාසනයට පිවිසියේ අස්සජි හාමුදුරුවන්ගෙන්. අර පස්සග මහණුන්ගේ එක නමක් කොණ්ඩාඤ්ඤ වප්පබන්දිය මහා නම අස්සජි කියලා කියන්නේ. අන්නේ අස්සජි හාමුදුරුවන්ගෙන් බණ අහලා තමයි සරුවත් හාමුදුරුවෝ බුද්ධ ශ්‍රාවකයෙකුනේ සෝවාන් වුණේ. පින්නතුනේ, මේ සෝවාන් වීම තුළින් ලැබුක් මේ ධර්ම අනුග්‍රහයට කළගුණ සලකන්නට සරුවත් හාමුදුරුවෝ මුළු ජීවිත කාලෙම ක්‍රියා කළා. කොහොමද කටයුතු කළේ? සරුවත් හාමුදුරුවෝ හැමදාම රාත්‍රී කාලයෙන් සැතපෙන කලින් බලනවා අස්සජි හාමුදුරුවෝ කොහෙද වැඩ ඉන්නේ කියලා. වැඩ ඉන්නේ කියලා බලලා තමන් ඉන්න විහාරස්ථානෙම නම් උන්වහන්සේ හමු වෙන ගිහිල්ලා වන්දනා කළා තමයි සැතපෙන්නේ. ඒ වගේම අස්සජි හාමුදුරුවෝ දුර බැහැර ප්‍රදේශයක නම් ඉන්නේ, උන්වහන්සේ ඉන්න පැත්තට වැඳලා නමස්කාර කරලා ඒ පැත්තට හිස දාලයි උන්වහන්සේ සැතපුණේ, සරුවත් හාමුදුරුවෝ සැතපුණේ. සලගුණ සලකපු හැටි පින්නතුනේ, සරුවත් හාමුදුරුවෝ ගැන කාටද? සරුවත් හාමුදුරුවෝ කියලා කියන්නේ මේ ගෞතම සම්බුද්ධ ශාසනයේ හිටිය ධර්මසේනාධිපති අග්‍ර ශ්‍රාවක මහා ශ්‍රාවක ස්වාමීන් වහන්සේ නමක්. උන්වහන්සේගේ බුද්ධිය ප්‍රඥාව දෙවෙනි වෙන්නේ බුදුරජාණන් වහන්සේට විතරයි. බුදුරජාණන් වහන්සේට විතර ප්‍රඥාවෙන් දෙවෙනි වෙන මේ සරුවත් හාමුදුරුවෝ සැතපුනේ කොහොමද? තමන්ට බණ කියලා දීපු කෙනාගේ පැත්තට හිස දාලා. ඒ තරම් ප්‍රතිවේදීත්වයක් දැක්වුව ඇයි වහන්සේට මේ ජීවිත ගමනට මහා ආලෝකයක් ලැබුණා. ඇතැමිට අපි තුමා බුද්ධිමත් කියලා හිතන් ඉන්නවනේ. අපි සැතපෙනකොට කොහොමද? නිදිනකොට කොහොමද? අපි බලන්නේ මොකද්ද? අපි බලන්නේ බස්නාහිර නොවන පැත්තක් කොහෙද කියලා නේ. බටහිර නොවන පැත්තකට හිස දාලා තමයි අපි නිදියන්නේ. බටහිර පැත්ත හොඳ නෑ කියලා. නමුත් ප්‍රඥාවෙන් ඉහළට ගිහු සරුවත් හාමුදුරුවෝ අස්සජි හාමුදුරුවෝ බටහිර පැත්තේ හිටියත් උන්වහන්සේගේ පැත්තට හිස දාලා තමයි සැතපුණේ. මේක තමයි ලක්ෂණය. දෙම් පින්නතුනේ, ඒ දහම අපේ ජීවිතේට ලැබෙන්න අපේ ජීවිතේට ලැබෙන ආලෝකයේ මෙතකේ කියලා කියන්න පුළුවන් කමක් නෑ. ඇත්තටම පින්නතුනේ, ධර්මයේ ගැඹුරුම කාරණා නිවැරදි ලෙස කෙනෙකුට අසන්න ලැබුණොත් ඒ තැනත්තා එතැන් පටන් අප්‍රමාදී වෙනවා. ඒ විතරක් නෙවෙයි, තැනත්තාට හිතෙනවා අනේ මම මේ ගැඹුරම ධර්ම කාරණා ටික අහන්න මම පරක්ුණා වැඩි නේද කියලා. ඒකේ නා ඉක්මනටම මේ ධහමට එනවා. හැබැයි පින්නතුනි, මේ ධහමේ තියෙන ලක්ෂණයක් තමයි ඕනෑම කෙනෙකුට තමන්ට බුද්ධිය තියෙනවා නම්, නිවැරදි ලෙස ධර්ම ශ්‍රවණය කළා නම් ජීවිතේ ඕනෑම අවස්ථාවක මේ ධහමට පිවිසෙන්න පුළුවන්. බුදුරජාණන් වහන්සේ කාලේ හිටියා අවුරුදු 7 පැවිදි වෙච්ච අය, අවුරුදු 10 පැවිදි වෙච්ච අය, අවුරුදු 15, 20, 25, 40 පැවිදි වෙච්ච අය හිටියා. සමහර අවුරුදු 60 පැවිදි වෙච්ච අය හිටියා. බකුල හාමුදුරුවෝ වගේ අය අවුරුදු කීයේද මහණුනේ? බකුල හාමුදුරුවෝ අවුරුදු 80. ඒ වගේම හිටිය තවත් සමහර අය සෝනා මෙහෙණිය, රාධහාමුදුරෝ ඒ වගේම පැවිදි නවුරුදු කීයද? අවුරුදු 120 පැවිදුණි. එහෙම පැවිදි වෙලා මේ ධර්මයෙන් ප්‍රයෝජන ගත්තා. එහෙනම් ඔබට කියන්න පුළුවන් කමක් නෑ අනේ මට නම් වයසයි මට දැන් ප්‍රැක්ටිස් කරන්න වෙලාවක් නෑ පුළුවන් කමක් නෑ කියලානේ. නමුත් වෙනතුන ඔබ හැම දිනාටම පුළුවන් ඒ ශක්තිය ඇතුවයි ඔබ මේ ලෝකෙට ඇවිල්ලා තියෙන්නේ. බුදුරජාණන් වහන්සේගේ කාලේ වෙනතුනි උන්වහන්සේගේ ධර්මයේ සඳහන් වෙනවා කෙනෙකුට ධර්මයෙන් ප්‍රයෝජන ලබා ගන්න ප්‍රතිඵල ලබා ගන්න පුළුවන් ආවම වයස අඩුම වයස කීයද කියලා. බුදුරජාණන් වහන්සේගේ කාලයේ මේ ධර්මයේ ප්‍රයෝජන ගන්න තියෙන අඩුම වයස අවුරුදු කීයද? අවුරුදු 7. අවුරුදු 7 දී පුරන් සෝවාන් වෙන බුදුහාඳුර වැඩ හිටිය කාලේ. අද කාලේ කොහොමද වෙනතුනි? අද කාලේ කොහොමද? අද කාලේ ඊටත් වඩා කලින් පුළුවන්. ඇයි ඒ? බුදුරජාණන් වහන්සේ කෙනෙක් ලෝකයේ පහළ වෙච්ච කාලෙක මේ ලෝකෙ ඉපදින මිනිස්යන් වශයෙන් සාමාන්‍ය පෘථග්ජනයයි ඉපදින්නේ මේ ලෝකෙ. නමුත් බුදුරජාණන් වහන්සේ කෙනෙක්ගේ ශාසනය ටික කලක් තිමිලා ගත වෙනකොට මේ ලෝකෙ ඉපදින්නේ කවුද? සමහර විට ජාතසෝපන් සෝතාපන්න අය උපතින්ම සෝවන්න අය මේ ජීවිතේ උපදිනවා. ඒත් පෙරත් නෙමෙයි පිනතුනි මෙවැනි කාලයක ලෝකයේ මනුස්ස ලෝකෙ ඉපදෙනවා මේ සම්බුද්ධ ශාසනයදීම බණහලා ප්‍රඥාව දිනු කරපු ගැඹුරු ධර්ම කාරණා අහලා තේරුම් ගත්ත අය මෙවැනි කාලයක කුඩා දරුවන් වශයෙන් මේ ලෝකෙ ඉපදෙනවා. ඒ ඉපදෙච්චාගේ තියෙන ආශ්චර්යය මොකද්ද? ඒ ඉපදෙච්චාට පින්නතුනි බහතේ යන වයස ආව ගාම මේගොල්ලා නිශ්ශබ්ද වෙන්නේ නැහැ. අර ගියාත්ම භාවල තමන් අසා දැනගත්තු කාරණා කියන්න ගන්නවා. ඔබ ඇතැමිට පසුගිය කාලේ දැකලා ඇති අවුරුදු 3 ළමයේ ගැහනෝ ළමයේ ධර්මයේ තාම ගැඹුරු කාරණා විස්තර කළා. පරිසම්පාදයේ අනිත්‍යතාවයේ චතුරාර්ය සත්‍යයේ දුක ඇති වෙන නැති වෙන හැටි මේ දරුව විස්තර කරනව ඔබත් ඇතැමිට දකින්න ඇතිනේ. ඒ තරම්ම පිනතුනේ අද මේ දහමට නැඹුරු වෙච්ච කාලය. ඒ නිසා ඔබ කල්පනා කරලා බලන්න වටිනව ඔබ මේ දහම තුල කොතන ඉන්නේ කියලා. ඉතින් ඒකට එකාතකින් පිනතුනේ මේ දහම් තුල යද්දී ප්‍රධාන වශයෙන් අපේ ළඟ තියෙන ඕන කාරණා දෙකක් තියෙනවා. ඒ පළවෙනි කාරණේ තමයි සුවච බව කියන එක. හොඳට අහුම් කන්දීම කියන එක, ඇක්ටිව් ලිස්නින් කියන එක, ජෙන්ටලි ස්පෝකන් කියන එක. ඔබ හැමදෙනාගේම ළඟම මේ ලක්ෂණය තියෙන, මේ ගුණංගය තියෙනවා. ඒ නිසා තමයි ඔබ ඉතාම නිහතමානීව මේ වාඩි වෙලා බණහන්නේ. ඇතැමිට මටත් වඩා හොඳට ඉගෙන කියාගත්ත උපාධිය තියෙන ඉහළ නැ කියන කරපුවා මෙතන ඉන්න පුළුවන්. නමුත් ඒ වුණත් ඔබ නිහතමානීව මේ ධර්මයේ ළඟදී අනතිමානී ගුණයෙන් ඔබ සාවධානව ඇහුම්කන් දෙන සූදානම් වෙලා ඉන්නවා. ඒකෙන්ම කියනවා ඔබට මේ ධර්ම තුළ හුඟ දුරක් ඉදිරියට යන්න පුළුවන් කියලා. ඒක පළවෙනි ලක්ෂණය. දෙවෙනි ලක්ෂණය තමයි නුවණැති වෙන්නට ඕන, බුද්ධිමත් වෙන්නට ඕන. යමක් තේරුම් කළ දෙනකොට ඉතාම ගැඹුරින් ඒක තේරුම් ගන්න පුළුවන් නුවණක් ඔබට තියෙන්නට ඕන. අපි හිතන එකත් ඔබ නැති කියලා. අනිත් කාරණය තමයි අවංක භාවය කියන එක. මේ ලක්ෂණ තුන අපි ළඟ තියෙන්නට ඕන. active listening, wisdom and honesty. These three qualities are very important if you want to get the results from the Dhamma that Buddha has explained. බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ධර්මයෙන් ප්‍රතිඵල ගන්න නම් මෙන්න මේ ලක්ෂණ තුන ආරම්භයේටම තමන්ගේ ළඟ තියෙන්නට ඕන. මොනවද මේ ලක්ෂණ ටික? සාවධාන වෙහුම් කන්දීම, නොනැති බව සහ අවංක බව කියන එක. මොකන්ද අවංක බව කියලා කියන්නේ? අවංක බව කියලා කියන්නේ මොකද්ද? අවංක බව කියලා කියන්නේ යමක් තමන් කරනව නම් තමන්ම තමන්ගෙන් අහලා බලන්න මම මේ දේ කිරීමෙන් මගේ තෘෂ්ණාව, දෘෂ්ටිය, මාන්නය අඩු වෙනවාද වැඩි වෙනවාද කියලා. ඔබ යමක් කරනකොට අම්මට තාත්තට සලකනකොට, දානයක් දෙනකොට, ස්වාමීන් වහන්සේ කෙනෙකුට උපස්ථාන කරනකොට, පන්සලේ ලොකු පින්කමක් කරනකොට, කඨින පින්කමකට දායකත්වයක් දරනකොට විතරක් නෙවෙයි වෙනතනේ. ඔබ කොණ්ඩේ පීනනකොට, ඇඳුමක් අඳිනකොට, සරෙප්පු දෙකක් දානකොට, මාලයක් දානකොට, ඔබ කල්පනා කරලා බලන්න දරුවෙක් විශ්වවිද්‍යාලයට යවනකොට, දරුවෙක් පිටරට යවලා උගන්වනකොට, ඔබ බලන්න මම මේ දේ කිරීමේ මගේ ලෝභකම වැඩි වෙනවද අඩු වෙනවද? මගේ මාන්නය අඩු වෙනවද වැඩි වෙනවද? මගේ සක්කාය දිට්ඨි අඩු වෙනවද වැඩි වෙනවද කියලා බලන්න. මේක තමයි හොඳම මිම්ම අවංක භාවය බලන්න. විශේෂයෙන් බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ ළඟදී බුදුහාඳුරෝ කරණීමේ සූත්‍රය දේශනා කරනවා යන්තං සන්තං පදං අභිසමෙච්ච යම් ශාන්ත පදයක් කැමතිනම් මානසික නිරෝගීතාවයක් ආධ්‍යාත්මික සෝයක් මානසික සැනසීමක් බලාපොරොත්තු වෙනවා නම් එතනස්ථාගෙන ආරම්භයේදීම තියෙන තෝන උජෝච සූජෝච කියන කාරණා දෙක ඍජු වෙන්නට ඕන වඩාත්ම ඍජු වෙන්නට ඕන අවන්ත වෙන්නට ඕන මොකද්ද මේ අංග භාවය කියලා කියන්නේ තමන් කුමක් කළත් තමන්ගේ ලෝභ දේශ මොහ අඩු කරන උසහායක් තමගලා තියෙනට ඕන හැබැයි වරදවා තේරුම් ගන්න මේකෙන් කියන්නේ මේ පොඩි ගෙදරක හරා නැඳුම් ඇඳගෙන පොඩි වාහනයක ත්‍රිවිලහ ගන්න කියලා නෙමෙයි මේ කියන්නේ ඒව තම හොඳට පාවිච්චි කරන්න බුදුරජාණන් වහන්සේ කාලේ මන්දුල මල්ලිකාව විසාඛා වගේ අය මේල පළඳනාව පළඳගෙන පන්සලට ආවා හොඳ වාහන වලින් අස්ස කරත් වලින් ඇතැම් දාස්සියෝ 7 දෙනෙක් සුදු අස්සයන් 7 දෙනෙක් වදපු කරත් වලින් පන්සලට ඇවිල්ලා තියෙනවා ඒක වරදක් නෙවෙයි නමුත් තමන් අවංකව තීරණ ගන්න මේ දේ කරනකොට තමන්ගේ ලෝභය වැඩි වෙනවාද කියලා අන්න එහෙම නොවන විදිහට තමන්ගේ පරිහරණය කරන්න ලස්සන වාහනයක යන්නේ යනකොට අර පොඩි වාහනයක යන කෙනාටත් වඩා තමන්ගේ ළඟ ගුණ ටිකක් දරාගෙන යන්න නිහතමානීත්වය අවංක බව පරිත්‍යාගශීලීත්වය අන්නේ ගුණ ටිකෙන් තමන් බබලෙන්නට ඕන. එහෙම බබලුනොතින් තමයි තමන් පාවිච්චි කරන වාහනය තමන් ඉන්න ගෙදර වටිනාකම නියම විදිහට වැඩි වෙන්නේ. ඔබ වාහනයක් පාවිච්චි කරනවා නම් ඔබ ගෙදරක ඉන්නවා නම් ඔබ මාලයක් දානවා නම් මුද්දක් දානවා නම් ඒ ඔබ පරිහරණය කරන ද්‍රව්‍යයට වඩා ඔබ වටින කෙනෙක් වෙනවා. හැබැයි අද බොහෝ විටක අනිත් පැත්ත නේද? අපිට වඩා අපි යන වාහනේ වටිනකම වැඩි. අපට වඩා අපි ඉන ගෙදර වටිනකම වැඩි. එහෙම වෙන්න බෑ. අපේ ගෙදරට වඩා අපි වටිනායි වෙන්නට ඕන. අපි යන වාහනයට වඩා අපි වටිනායි වෙන්නට ඕන. අපේ ඇඟේ තියෙන රත්තරන් ආභරණ ටිකට වඩා අපි වටිනායි බවට පත් වෙන්නට ඕන. එහෙම වෙන්නේ කොහොමද? එහෙම වෙන්නේ අපේ ළඟ උසස් මානසිකත්වයක් තියෙනට ඕන. ඉහළම විදියට අපි ලෝකේ හිතන අය බවට පත් වෙනට ඕන. ඒ කියන්නේ තමන්ගේ යහපත සඳහා ලෝකේ වැඩි පිරිසකට යහපතක් කරන විදියේ මානසිකත්වයක් තමන්ගේ ළඟ තියෙනට ඕන. අපි අපේ ගෙදර ඥාතීන්ට උගන්වලා රස්සාවල් ටිකක් විතරක් අරන් දීලා ඉන්න බලාපොරොත්තු වෙනවා නම් අපේ විෂන් එක පුළුල් විෂන් එකක් වෙන්නේ නැහැ. අපේ දැක්ම බොහොම පටුයි. විශේෂයෙන් බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයන් හැටියට අපේ ඉහළ දැක්මක් තියෙනට ඕන. තමන්ගේ ශක්තියෙන් තමන්ගේ ගෙදරට විතරක් නෙවෙයි, තමන්ගේ ගමට විතරක් නෙවෙයි, විශේෂයෙන්ම තමන්ගේ රටට තමන් උපරිම දෙයක් කරන්න ඕන විතරක් නෙවෙයි, ලෝකයටම විතරක් නෙවෙයි, තුන් ලෝකයටම තමන් ඉහළම දෙයක් කරන්න ඕන කියන හැඟීම තමන්ගේ හිතේ කොතනක හරි තියෙනට ඕන. ඒක තමන්ට අද කරන්න බැරි වෙන්න පුළුවන්. නමුත් කවදා හරි දවසක තමන් ඒක කරන්න ඕනේ කියන හැඟීම, ඒ ඇටිටියුඩ් එක තමන් ළඟ තියෙනට ඕන. අන්න එහෙමනම් තමයි තමන් වටිනා කෙනෙක් බවට පත් වෙන්නේ. විශේෂණ පින්නතුනි, බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ ළඟදී ප්‍රධාන වශයෙන් කාරණා දෙකක් අඳගත්තා. ඒ තමයි එකක් මිෂන් එකක් තියෙනට ඕන, අනිත් එක මිෂන් එක තියෙනට ඕන. මිෂන් එක කියන්නේ දැක්ම. අපේ මොකක්ද අපේ ළඟ තියෙන දැක්ම කියන එක අපි තේරුම් ගල බලන්න ඕන. ඒ වගේම මේ දැක්මට ළඟා වෙන්න අපි කරන්නේ මොකද්ද කියන එක මිෂන් එක, මේ දෙකම වැදගත්. මිෂන් එකක් තියෙනටත් ඕන, මිෂන් එකක් තියෙනටත් ඕන. මිෂන් without mission is useless. Mission without vision is blind. මේ දෙකම අපේ තියෙනට ඕන. ඔබට කවුරු හරි මුණ ගැහුණොත් ධර්මයේ තියෙන කෙනෙක්, ධර්මයේ දන්න කෙනෙක් ඔබත් එක්ක කතා කරනවා. මොනවද කතා කරන්නේ? සාමාන්‍යයෙන් අහන්නේ ඔබ මොනවද කරන්නේ, කොහෙද ඉන්නේ, රැකියාව මොකද්ද, දැන් කොයි විශ්වවිද්‍යාලයකටද ගියේ, දරුවෝ කොහෙද ඉගෙන ගන්නේ, ඔය තමයි සාමාන්‍ය මිනිස්සු අහන්නේ. නමුත් පින්වතුනි, ධර්මයේ දන්න කෙනෙක් එහෙමනේ ඔබෙන් අහන්නේ. ඔබෙන් කෙලින්ම අහන්නේ ඔබේ ප්‍රඥාවත් එක්ක ගනුදෙනුවක් දෙන ඔබ කොතනද, ප්‍රඥාවෙන් විෂන් එකෙන් ඔබ කොතනද ඉන්නේ කියලා බලන්න. ඇතැම් විට ඔබ කතා කරන වාක්‍ය තුනෙන් හතරෙන් ඔබ ඉන්නේ කොතනද කියලා බලගන්න. ධර්මය දන්න කෙනෙක්. ධර්මය නැති කෙනෙකුට ඒක බෑ කරන්න. මෙන්න මෙතනින් තමයි අපි වටිනාකම වැඩි වෙන්නේ. එතකොට බුදුදහම ගැන කතා කරද්දී බුදුදහමේ විෂන් එක මොකක්ද කියලා අපි දැනගන්නට ඕන. ඒ විෂන් එක කොටස් දෙකකට බෙදන්න පුළුවන්. එකක් තමයි කර්මය පිළිබඳව තියෙන දැක්ම. කර්මය හා කර්මඵලය පිළිබඳව තියෙන අවබෝධය. ඒක පළවෙනි එක. දෙවෙනි එක මොකද්ද? දෙවෙනි එක තමයි ඔබතුමිය අපට මාතෘකාට සඳහන් කරන්න කියපු කාරණය. පරිසම්පාදයේ හේතුඵල ධහම පිළිබඳව තියෙන අවබෝධය. මේ දෙකම වැදගත්. මේ දෙකෙන් බොහෝ දෙනෙක් හිතන් ඉන්නේ බුදුදහමේ දේශනා කරන්නේ කර්මඵල සිද්ධාන්තය විතරයි කියලා. අර කුඩා දියණියක් කියන බුදුසාදු කර්මඵල ගැන කිව්වේ බොහොම පොඩ්ඩයි. බුදුදහමේ කියන්නේ බුදුසාදු කියලා තියෙන්නේ හේතුඵල ධහමයි කියලා. නමුත් අපි ඒ කවුද කියන්නේ? එයා අවුරුදු 3මාරක ළමයේ කියනවා බුදුසාදු කර්මය ගැන බොහොම චුට්ටයි කියලා තියෙනවා. බුදුසාදු වැඩිපුර කියන්නේ හේතුඵල ධහමයි කියලා. දැන් අපි නම් බුදුහාඳුර මොකද්ද කියලා කියන්නේ කියලා හවදින් අපි වැඩි වගේ කියන්නේ මොකද්ද? කර්මඵල සිද්ධාන්තය බුදුදහමේ කියන්නේ කියලානේ. අපි හිතනවා අපි හුඟක් දන්නවා කියලානේ. අර අවුරුදු 3මාරකේ දරුවා කියන්නේ අකුරක් අත ලියාගන්න බැරි දරුවා කියන්නේ මොකද්ද? බුදුහාඳුර දේශනා කළ තියෙන කර්මය ගැන පොඩ්ඩයි බුදුදහමේ තියෙන හේතුඵල ධහම කියලා. වෙනුතුනේ මෙන්න මේ කරුණ වලින් අපි ඇස් දෙක ඇරෙන්නට ඕන. ඒක මුල්ම කාරණය තමයි කර්මය ගැන විශ්වාසය ඒක අපි දැනගන්නට ඕන ඒක වැදගත්. මොකද කර්මය කියලා කියන්නේ? කර්මය කියලා කියන්නේ අපේ හිත මුල් වෙලා අපි යමක් කරනවා නම් අපේ කයින් වචනෙන් හිතෙන් අපේ හිතේ ස්වභාවයට අනුව අපට සැප දුක් විපාක විඳින්නට සිදු වෙනවා කියන කාරණය. හිත අපිරිසිදු අපි යමක් කළොත් ඊට අනුරූපව අපට දුක් විඳින වෙනවා. පරලොවක් තිබ්බා හෝ නැති වුණා හෝ මේ ජීවිත කාලයේම තමන්ගේ හිත අපිරිසිදුව කයින් වචනෙන් හිතෙන් අපි යමක් කරනවා නම් අපට දුක් විඳින වෙනවා. If you do something with a wicked mind physically, verbally or mentally, we will have bad results, negative results. What is the reason? Because of polluted mind. This is the first understanding what Buddha has explained. එතකොට මෙන්න මෙතෙන්දි තමයි පළවෙනි කාරණය කර්මය ගැන තියෙන විශ්වාසය. ඒ වගේම හිත පිරිසිදු අපි යමක් කළොත් තින් if you do something with a pure mind we will have fruitful results because of pure mind. මේක තමයි පළවෙනි අවබෝධය. පිරිසිදු හිතින් අපි සිතින් කයින් වචන යමක් කළොත් තින් අපට ඊට අනුරූපව සැප විපාක ලැබෙනවා කියන කාරණය. මෙන්න මේ අවබෝධය ලැබීමත් එක්කම ඒ තැනැත්තාගේ මිෂන් එක දිනු වෙනවා. මෙහෙවර කරන්න ඕන කාරණයක් ඉදිරිපත් වෙනවා. ඒ මොකද්ද? ඒ තමයි සබ්බ පාපසකරණං කුසල සුභ සම්පද. හැකිතා කකුසල වලින් මිදෙනවා. හිත අපිරිසුදු කරන දේවල් හැකිතා දුර වෙන්න බලනවා. හිත නිතරම පිරිසුදු තියාගන්න උත්සාහ කරනවා. ඒ වගේම කුසල සුභ සම්පදා ඒ පිරිසුදු සිතින් හැකිතා දුරට දාන සීල භාවනා කියන ත්‍රිවිධ පුණ්‍යක්‍රිය තැනැත්තා කරනවා. මෙන්න මේක තමයි කර්මයෙන් ලැබෙන පළවෙනි අවබෝධය. මෙන්න මේ දෙක අපේ ජීවිතවල විශාල පරිවර්තනයක් වෙනවා. මේ දාන සීල භාවනා කියන ත්‍රිවිධ පුණ්‍යක්‍රියා තමයි පින්නතුනේ ඒක කුසල කර්ම බවට පත් වෙලා ජීවිතේ හැම ස්තරයකටම යන්නේ මෙන්න මේ තුන. ඒකේ පළවෙනි පියවර තමයි පරිත්‍යාග සීලයේ දන් දීම. ටිකෙන් ටික පුරුදු කරන්න මේ අතන් දැනුත් පුරුදු කරනවා හැබැයි ඉහළටම යන්නට ඕන. සිල්වත් බවත් එහෙමයි. ප්‍රාණඝාතයෙන් වැළකීම විතරක් නෙවෙයි ටිකෙන් ටික අනිත් ශික්ෂා මඟ ආරක්ෂා කරන්නේ. ඒ වගේම භාවනාව මෛත්‍රී භාවනාවෙන් හැකියතා හිත දිනු කරගන්න. ලෞකික කුසල අතර සංසාර චක්‍රය තුල යන කුසල අතර ඉහළම කුසලයේ තමයි මෛත්‍රී භාවනාව. මෛත්‍රී භාවනාව වඩනකොට පින්නතුනි ධිට්ඨධම්ම වේදෙනිය වශයෙන් ආනිසංස රසක් තමන්ට දැක ගන්න පුළුවන්. තමන් කරන කටයුතු තමන් විතරක් නෙවෙයි තමන්ගේ දරුවන්ගේ ඥාතීන්ගේ තමන් බලාපොරොත්තු වෙන කරුණු රැසක් තමන් බලාගෙන ඉඳිදි මිස්ට වෙනවා මේ කුසල ආනිසංස විදියට. අනිත් කාරණේ තමයි පින්නතුනි දන් දීම පරිත්‍යාග සීලෙත්. මේකත් අපි ඊටාම සරල දෙයින් පටන් ගන්නෙ. ගෙදර අපි කෑම කාලා කෑම භාජනයේ පිඟාන හොදනකොට ඒ හොදන පිඟානේ තියෙන ඉඳුල් ටික සතෙකුට ආහාර වේවා කියන ප්‍රාර්ථනාවෙන් දැම්මත් ඒකත් පිනක් වෙනවා. මෙතනින් තමයි ආරම්භ කරන්නේ. මෙතනින් ආරම්භ කරන මේ දන් වැට අපි කියනවා සම්බ දානං ධම්ම දානං ජිනාදි කියලා සියලු දානයන් අතුරින් ධර්ම දානෙ උතුම් කියලා. ඒක හරි. ඒ වගේම පින්නතුනි තවත් පරිත්‍යාගයක් ඔබ කරන්න ඕන. ඒ මොකක්ද? ඒ තමයි ඒක විශේෂ දානයක්. ඒ තමයි තමන්ගේ දුවෙක් හෝ පුතෙක් මේ ශාසනය වෙනුවෙන් කැප කරන්න තමන්ට හැඟීමක් තමන්ගේ හිතේ තියෙනට ඕන. මේක ඉහෙළම පිනක්. කෙනෙකුට හැම වෙලේම මේ ජීවිත කාලේ මේක කරන්න බැරි වෙන්න පුළුවන්. පින්නතුනි තමන්ගේ ලේන් දහදියෙන් කුසෙන් බිහිවෙච්ච ළමෙක් මේ සම්බුද්ධ ශාසනයට පූජා කරන්න ඕන කියන හැඟීමක් තමන්ගේ හිතේ කොතනක හරි තැනක තැන්පත් වෙලා තියෙනට ඕන. ඒක හැමෙලේ මේ ආත්ම භාවය ඔබට කරන්න බැරි වෙන්න පුළුවන්. ඒකට කමන්නේ. ඔබ කල්පනා කරන ලබන ආත්ම භාවය දෙන්න මම ඒක කරනවා. එහෙමත් බැරි වෙන්න පුළුවන් කමන්නේ. තව ආත්ම භාවයක් 100ක් ගිහිලා හරි මම මේක කරනවා. ඒත් බැරි වෙන්න පුළුවන්. මම කල්පයක් ගිහිලා හරි කල්ප 100ක් ගිහිලා හරි මම මේ කුසලයේ කරනවා කියන හැඟීමක් සිතුවිල්ල තමන්ගේ හදවතේ කොතන හරි දැනක තැම්පත් කරගන්න. අන්නේ සිතුවිල්ල නිසාම පින්නොතනේ ඔබට මේ ආධ්‍යාත්මික ගමනේ ඉතාම දුරක් යන්නට පුළුවන්. ඒ විතරක් නෙවෙයි. ඒ සිතුවිල්ල නිසාම ඔබට ඔබ කල්ප 500කට පස්සේ පින්කම කරත් මේ ආත්ම භාවයේත් ඔබට ඒ කුසලය ලැබෙනවා. ඒ කුසලයේ ඇතුවයි ඔබ මේ යන්නේ. සමහර විට ඔබ දැකලා ඇති සමහර අය ගෙදර දානය සූදානම් කරගෙන යන දෙන්න කියලා. ඇතැම් විට සූදානම් කරගෙන ඉඳි දානය දෙන්න වෙන්නේ නැහැ. ඊට කලින් මරණයටපත් වෙනවා. නමුත් අර සිතුවිල්ල හිතෙමින් මෙයා ඉන්නේ. දානේ නොදුන්නත් අර කුසල චේතනා නිසා මේ තැනත් සුගති ගාමී වෙනවා. අන්නේ වගේම පින්වත්නි අපි මේ කතා කරන්නේ සාමාන්‍ය ලෝකයේ ලෞකික කුසලිය තුල අපේ හිත දිනු කරගන්න පුළුවන් ක්‍රම. ඒ නිසා එක පැත්තකින් දන් දීම හුරු කරන්න, ඒ දන් දීම අතුරින් විශේෂයෙන් තමන්ගේ දරුවෙක් ශාසනයට පූජා කරනවා කියන හැඟීම තියාගන්න. කෙනෙක් කියයි මං දරුවෙක් පූජා කරන්න මට අමාරුයි මමම මහාන වෙන්නම් කියලා. පින්නතුනේ තමන්ට මහාන වෙන්න කමාරුවක් නැහැ. නමුත් තමන්ගේ දරුවෙක් මහාන කරන එක ඊටත් වඩා අමාරු දෙයක්. ඇයි? බොහෝ දෙනෙක් කැමති තමන් වයසට ගිහිල්ලා මහාන වෙන්න. හැබැයි දරුවෝ මහාන කරන්නේ නැහැ. ඇයි? ඒ තමන්ගේ දේපළ ටික තමන්ගේ පරපුරෙතින් නැති වෙයි කියලා බයයි. යම් කිසි කෙනෙකුට පුළුවන් නම් තමන්ගේ තරුණ වයසේ ඉන්න දරුවේ පැවිදි කරන්න අන්න ඒ බලාපොරොත්තු වේ හැංගීම තියෙන කෙනාට පින්නතුනි මේ ලෝකේ කරන්න බැරි පරිත්‍යාගයක් නැහැ. ඒ මානසිකත්වයේ කෙනෙකුට එනවනම් ස්වාමීන් වහන්සේ කෙනෙක් දිහා බලන්නේ බොහොම ඉහළ ආකල්පයකින්. ඇයි ඒකට හේතුව? අපේ මේ ශ්‍රී ලංකාවේ අතීතයේ හිටිය අම්මල තාත්තලා ඒ ඇත්තන්ට ලැබෙන දරුවන්ගෙන් පින්වන්තම ළමයේ ලස්සනම ළමයා සාසන පූජා කළා. ඉගෙන ගන්න බැරි මෝඩ කැත එහෙම ළමයා සාසන පූජා කළේ නේ. අපේ අතීතයේ හිටිය අම්මල තාත්තලා තමන්ගේ කුසේ දරුවා පිළිසඳ ගන්න කලින්ම මා හොඳම දරුවෙක් සාසන පූජා කරනවා කියන කැමැත්ත ඒ ඕනකම තිබුණා. ඒ නිසා මියට හොඳ පින්වන්ත දරුවෝ ලැබුණා. ඒ ලැබෙන දරුවන්ගෙන් හොඳම දරුවා සමහර දරුවන් 10 දෙනෙක් හිටියත් ඒ දරුවන් 10 දෙනාගෙන් හොඳම දරුවා තමයි සාසනෙට පූජා කරන්නේ. අපේ ශ්‍රී ලංකාවේ ගේ ලක්ෂණයක ගෙදර තියෙන දේන් හොඳම දේ පන්සලට දෙන්නේ. තමන්ගේ ගහකොළේ හැදෙන දේවල් වලින් හොඳම දේ පූජා කරන්නේ. දරුවෙක් ලැබුණත් හොඳම දරුවා සාසනෙට පූජා කරන්නේ. අන්න එවැනි ශාසනයක් නිසා තමයි පින්තුනේ මේ ගෞතම සම්බුද්ධ ශාසනය ඉතුරු වෙලා ලෝකයටම මේ තේරවාදී බුදුදහම ආරක්ෂා කරලා සුරක්ෂිත කරලා ලෝකයට දායාද කළේ අන්න එහෙම බිහිවෙච්ච දරුවෝ නිසා. ඒ නිසා ඔබෙත් ලොකු වගකීමක් තියෙනවා මේ යුතුකම කරන්නට. ඒ නිසා අද ජීවිතේ බැරි වෙන්න පුළුවන් කමන්නේ දැන් දරුවෝ ලොකු වෙලානේ පරක්කු වැඩිනේ කමන්නේ. නමුත් වෙනතුනේ මතු භවයකදී හරි මෙන්න මේ කුසලය මා කරනවා කියන හැඟීම තමන්ගේ හිතේ කොතන හරි තියෙනට ඕන. ඒ වගේම වෙනතුනේ මෙන්න මේ කරුණොත් එක්ක මෙන්න මේ කුසල මානසිකත්වයේ තමන් ඉන්නකොට තමන්ගේ ජීවිතේ විශාල පරිවර්තනයක් වෙනවා. තමන් කරන දේවල් වැඩිපුර යහපත් කටයුතු කරන කෙනෙක් බවට පත් වෙනවා. මොනවද ඒ? අන්නේ කරුණ තමයි පින්නතුනි මංගල සූත්‍රයේ ඉන්නේ. මංගල කරුණ විදියට සුප්‍රීම් බ්ලෙසින්ස් විදියට එන්නේ ඒවා. මංගල කරුණ 38ක් ගැන කියනවා. තමන් මෙන්න මේ දැහැමි මඟට ටික ටික පිවිසෙනවත් එක්කම තමන්ටම බලාගන්න පුළුවන් තමන්ගේ ජීවිතයේ දවසට වැඩිපුර සිද්ධවන්නේ යහපත් දේවල් මංගල කරුණු. මොනවද ඒ? මාතාපිත උපට්ඨානං මව්පියන් සැලකීම, පුත් දාරස සංඝෝ දරුවන්ට හොඳට සැලකෙන එක, දානංච දන් දීම, ධම්මචර්යාච ධර්මයේ හැසිරීම, කාලේන ධම්ම සවනං සුදුසු කාලේ ධර්මය ඇසීම, කාලේන ධම්ම සාකච්ඡා සුදුසු කාලේ ධර්ම සාකච්ඡාව, කතඤ්ඤුතා මෙන්න මේ වගේ පින්තුනි තමන්ට බලා ගන්න පුළුවන් අර මංගල සූත්‍රේන කරුණු වැඩිපුර ගාන එක දවසක් තුළ තමන්ගේ ජීවිතේ සිද්ධ වෙන මේ මංගල කරුණු කියන්නේ මොනවද? මේව තමයි බ්ලෙසින්ස් කියලා කියන්නේ. වෙනත් ආගම් වල අය බ්ලෙසින්ස් ගන්නේ බාහිරින් පිටස්තරින්. නමුත් බුදුදහමේ අපට බ්ලෙසින්ස් ගන්න තමන්ම තමන් ක්‍රියේට් කරගන්න ඕනේ. තමන් තුළම තමන් එක ජනිත කරගන්නට ඕන. ඒ සඳහා හොඳ විෂන් එකක් තියෙනට ඕන. දැක්මක් තියෙනට ඕන. ඒ දැක්ම නිවැරදි වෙනකොට, හිත පිරිසිදු වෙනකොට තමන් බලන හැම පැත්තෙම තමන්ට කුසල කරන්න පැත්තක් තියෙනවා. මගතොටේදී අසරණ මිනිසෙක් හම්බුණත් මොන හරි දෙයක් දෙන්න බලාගෙන ඉන්නේ. අම්මා තාත්තට නිතරම උපස්ථාන කරන්න බලාගෙන ඉන්නේ. මගතොටේ ගියන් බණපදයක් අහන්න බලාගෙන ඉන්නේ. කොතෙන්ද ස්වාමීන් වහන්සේ කෙනෙක් දැක්කත් ගරු කරනවා. ස්වාමීන් වහන්සේලගේ පුද්ගලික අඩුපාඩුකම් තියෙන්න පුළුවන්. ඒක වෙනම කතාවක්. නමුත් විනෝදුනි මේ සිවුර දරාගෙන එන්නේ නිකම් පිටසක් නෙවෙයි. මේක සීවස් ගාන මේ බුද්ධ ශාසනය සුරක්ෂිත කරමින් ඉන්න පිරිසක් මේ ඉන්නේ. ඒ ස්වාමීන් වහන්සේගේ අඩුපාඩු තිබුණත් කොතන දැක්කත් පින්නතුනි අධ්‍යක්ෂක එකතු කරලා වඳින්න. Tamanට පුළුවන් උපස්ථානයක් කරන්න. ඒකේ ස්වාමීන් වහන්සේට පුද්ගලිකව කරන දෙයක් නෙවෙයි. Taman මේ සම්බුද්ධ ශාසනය සෝභමාන කරපෝ. ඒ අතීත ආර්ය මහා සංඝරත්නයට කරන ගෞරවයක් කියලා Taman සලකන්න. ඒකෙන් Tamanට ලොකු කුසලයක් ඇති වෙනවා. අරිය සත්‍යාන දස්සනම් කියන්නේ මේකයි. මෙන්න මේ වගේ කරුණුත් එක්ක පිනතුනේ තමන්ගේ ජීවිතයේ එන්නේම ලොකු පරිවර්තනයකට ලක් වෙනවා. ඒ මොකද්ද? තමන් එන්න එන්නම තමන්ගේ ජීවිතය සිද්ධ කරන කුසල දහම්. අන්නේ කුසල දහම් වල ආනිසංස විදියට තමන්ට මේ ජීවිතේ උඟා කානිසංස ලැබෙනවා. විශේෂයෙන්ම තමන්ගේ අතීත කර්ම ශක්තියන් විදියට අකුසල කර්ම විපාක දෙන තියෙනවා නම් ඒව හුඟක් දුර්වල වෙනවා මේ කුසල ධර්ම හින්දා. ඇත්තටම පිනතන ඔබ අද මේ ජීවත් වෙන්නේ ඔබ ඒ කරපු කුසල ධර්ම වල ආනිසංස විදියට. ඔබ බලන්න ඔබත් එක්ක කුඩා කාලේ පටන්ම හිටියගෙන් කී දෙනෙක් පාසල් ගිහපු අය, එකට රැකිරක්ෂා කරපු අය කී දෙනෙක් දැන් ආබාධිත වෙලා ඉන්නවද? ලොකු රෝග වලට පත් වෙලා ඉන්නවද? මිය ගිහලා ඉන්නවද කියලා බලන්න. ඒ හැම දෙනාම අතුරින් ඔබ බේරිලා මෙච්චර දුරක් ආවේ කොහොමද? ඔබේ ඒ තියෙන පින කුසලය බලවත් නිසා. අන්න ඒක නිතරම සිහි කරන්න. ඔබ කණ්ණාඩියක් ළඟට යන හැම වෙලාවෙම ඔබේ මුහුණේ ලස්සන බලලා කණ්ණාඩියේ කොණ්ඩේ ලස්සන බලලා කොණ්ඩේ පීරලා මුහුණට පීර ටිකක් දාගෙන විතරක් නෙවෙයි. ඔබ හිතලා බලන්න මේ කණ්ණාඩිය ඉස්සරහා එන්නේ මේ වගේ හුඟක් පින් කරපු සතර හුඟක් පින් කරපු කෙනෙකුයි මේ කණ්ණාඩිය ඉදිරිපිට ඉන්නේ කියලා ඔබ ගැනම සතුටු වෙන. ඒක ඔබගේ ආධ්‍යාත්මික ශක්තිය දිනු කරන්න ඔබට හේතුවක් වෙනවා. ඒ විතරක් නෙවෙයි. මෙන්න මේ පින්දහම් නිතරම කරනකොට තමන් ආරම්භ කරන කටයුතු හුඟක් සාර්ථකව නිමාවටපත් කරන්න එක හේතුවක් වෙනවා. තමන් විතරක් නෙවෙයි තමන්ගේ දරුවන්ගේ කටයුතු සාර්ථක වෙනවා. ඒ විතරක් නෙවෙයි තමන්ගේ මේ සාර්ථකත්වය තැඹෙට තමන් හුඟක් කල ප්ලෑන් කළා කරනවා වගේ ඉතාම ලස්සනට ඒ කටයුතු ටික සාර්ථක වෙනවා. ඒ විතරක් නෙවෙයි අතරය තැඹෙට සමහර ඒවාට බාධා වෙන්නත් පුළුවන්. සමන් ඇතැමිට වාහනේ ගෙදරින් එළියට ගන්නකොටම තාපය වාහනයක් වෙන්න පුළුවන්. නමුත් ඇත්තටම ඇයි එහෙම වෙන්නේ? ඒ වෙන්නේ ඔබේ පිනට. ඇයි? ඇතැමිට ඒ වාහනේ මෙලියට ගියා නම් ඇතැමිට වෙනත් වාහනයක හැප්පෙන්න තිබ්බේ. ඇතැමිට වෙනත් කෙනෙක්ගේ හැප්පිලා ජීවිතයක් හානි වෙන්න තිබුණේ. ඔබ මේ කරපු කරන පින්කම් බලන්නේ සස නිසා ඒක මේ අඩු කළා. ඇතැමිට ඔබ ගමනක් යනකොට ගමන ප්‍රමාද වෙන්න පුළුවන්. ඇතැමිට ගමන ඉක්මන් වෙන්න පුළුවන්. ඒ බොහෝ දේවල් එන්නේ මේක ප්ලෑන් කළා වගේ ඔබව මේ අනතුරුනි බේරන්න මේ වෙන්නේ. ඒ නිසා ජීවිතේ වෙන සුළුසුළු දේවල් ගැන ඔබ දුක් වෙන්න එපා. ඔබට මොනව නැති වුණත් ඔබට ජීවිතේ එක දෙයක් තියෙනවා. ඒ මොකද්ද? ඒ තමයි ඔබ තාම හුස්ම ගන්නවා. ඈ ඔබ තාම මැරිලා නැහැ. ඔබට ඒ ඇති. ඔබ හුස්ම ගන්නවා කියන ඔබට ජීවිතය අනිත් සියල්ලක්ම නැති වුණත් ඔබ තාම ජීවත් වෙන කෙනෙක්. අන්න ඒකෙම සතුටටපත් වන්නේ හුස්ම ගන්නෙ නිකන් නෙවෙයි. මේ සම්බුද්ධ ශාසනයක් තියෙන සම්බුද්ධ ශාසනයක් නැමැති මහා ශේම භූමියක් ලැබිච්ච අවස්ථාවෙදි කියන එක ඔබ අමතක කරන්න එපා. අන්න එතන ඉඳන් ටිකෙන් ටික ඉදිරියට යන්න. මෙන්න මේ විදිහට ඔබ කුසල් දහම් කරනකොට ඔබේ ජීවිතේ ලැබෙන සුවිශේෂී ආනිසංසයක් තියෙනවා. ආනිසංසය මොකද්ද? ඔබ අවංක නම් ඔබ හොඳට සුවච බව සාවධාන වැහුම්කම් දෙනවා නම් ඔබ බුද්ධිමත් නම් ඔබ නිතර මේ දාන ආදී පින් දහම් කරනවා නම් ඔබේ ජීවිතයට සුවිශේෂී ආනිසංසයක් ලැබෙනවා. මොකක්ද ආනිසංසය? ආනිසංසය තමයි ධර්මය හොඳට දන්න, නිවැරදි ගැඹුරු දහම හොඳට කියලා දෙන කල්යාණ මිත්‍රයන් ඔබේ ජීවිතයට මුණගැහෙනවා. කොහොමද මුණගැහෙන්නේ? මුහුණට මුහුණද? කේස් ටු කේස්ද? එහෙම නොවෙන්නත් පුළුවන්. බුදුරජාණන් වහන්සේගේ කාලේ නම් කල්යාණ මිත්‍රයේ සමෝකී වහයම මුණගැහෙන තිබුණා. නමුත් අද කාලේම නෑ. අදේ කල්යාණ මිත්‍ර ටික ඔක්කොම කොහෙද ඉන්නේ? ඔබේ හෑන්ඩ් ෆෝන් එකෙම ඉන්නවා. ඉන්ටර්නෙට් ෆැසිලිටීස් තියෙන ඔබේ ඔබේ ෆෝන් එකෙම යාළුවෝ ටික ඉන්නවා. ඔබගේ ළඟ අර ලක්ෂණ ටික තියෙනවා නම් සුවච බව, බුද්ධිමත් බව, අවංක බව කියන මෙන්න මේ ලක්ෂණ ඔබලියන් උඩරිම තියෙනවා නම් ඔබට අහම්බෙන් හරි ඔබ සර්ච් කරනකොට Google එකේ හරි YouTube එකේ හරි ඔබට මේ මිත්‍රයන් ඔක්කොම ඩි මොන ගැහෙනවා. ඇතැමිට වෙනත් මිත්‍රයන් හරහා මේ අයගේ ලින්ක් එක ඔබට හම්බ වෙනවා. මේක තමයි වර්තමානයේ තියෙන ලොකුම භාග්‍යය. එනිසා ඉස්සර නම් ඇතැමිට සැතපුම් ගණන් ගිහිල්ලා අපිට ධර්ම හොයාගෙන යන්න තිබුණා. නමුත් අද ඔබ වාහනේ පදවද්දිම, ඔබේ වාහනේ drive කරද්දිම, ඔබට traffic එකේ ඉඳිද්දිම traffic එකට කාලේ ගියා කියලා දුක් වෙන දෙයක් නැහැ. ඔබට යන ගමනේදීම ඔබ ගමනක් නිමාටපත් කරමින් ඔබ නිවන් ගමනේ පියවරක් හරි ඉදිරියට යන කෙනෙක් බවට පත් වෙනවා. මෙන්න මේ කල්යාණ මිත්‍රයන්ගෙන් අපට ලැබෙන ලොකුම ආනිසංසය තමයි පින්නතුන් දහමේ වැදගත්ම කරුණ අපට තීරණය කළ දෙන එක. ඒ තමයි අර සාමාන්‍ය කර්මයන් කළා සාමාන්‍ය පින් දහම් කළ සුගතිගාමී වෙන කර්ම විතරක් නෙවෙයි. මේ කල්යාණ මිත්‍රයන්ගෙන් අපට ලැබෙන ඉහළම රිසල්ට් එක තමයි ප්‍රතිඵලය තමයි දුකේ ඇතිවීම හා නැතිවීම පිළිබඳව සිද්ධාන්තයේ තියෙන පටිච්ච සමුප්පාදයේ පිළිවන් සිද්ධාන්තය ඒ ආලවංගෙන් අපට අසා දැනගන්න පුළුවන්. අපට යම්සි වෙලාවක හිතේ දුකක් හටගන්නව නම් ඒ දුක හටගන්නේ කොහොමද? ඒ දුකෙන් නිදහස් වෙන්නේ කොහොමද? මේ සංසාර චක්‍රයෙන් සපුරාම නිදහස් වෙන්නේ කොහොමද කියන පණිවිඩය යාළුවන්ගේ මෙන්න මේ සැබෑ කල්යහන මිත්‍රයන්ගෙන් අපට අසා දැනගන්න ලැබෙනවා. මෙන්න මෙතෙන්දි තමයි අපි වෙනුවෙන් අපි බුද්ධිමත් වෙන්නට ඕන. අපි දක්ෂ වෙන්නට ඕන. සක්කෝ skillfulness මේක අපි ළඟ තියෙන්නට ඕන. හරියට නිවැරදිව මේ දහම කියනකොට ඒක තේරුම් ගන්න හොඳ නුවණක් බුද්ධියක් තමයි ළඟ තියෙන්නට ඕන. නැත්තම් මේක ගිලිහිලා යනවා. පින්නොතනේ මෙතෙන්දි තමයි බුදුදහමේ වැදගත්ම කරුණ දේශනා කරන්නේ. මොකද කර්මය පිළිබඳව සිද්ධාන්තයේ බුදුහාඳුර ලෝකේ පහළ වෙන කලින් බොහෝ දෙනෙක් දැනගෙන හිටියා. ඒ විතරක් නෙමෙයි දිව්‍ය ලෝකවල බ්‍රහ්ම ලෝකවල යන විදියට එයාටන් හිත දිනු කරගෙන තිබුණා. කර්මය පිළිබඳ සිද්ධාන්තයේ බුදුදහමේ සුවිශේෂී අනාවරණයක් නෙවෙයි. බුදුදහමේ තියෙන සුවිශේෂී අනාවරණය තමයි මේ කර්ම චක්‍රයෙන් ඉක්මවල යන අත්තිබික්කවේ කම්මං අකණ්ණසුඛං අකණ්ණසුඛ විපාකං කියලා දේශනාවක් දේශනා කරනවා. කර්ම තියෙනවා කළුත් නොවන සුදුත් නොවන කර්ම. යරන්සම් ඇක්සන්ස් පිෂා නී ද බ්ලැක් නෝ වයිට් දැට් කොන්සීකොන් නී ද බ්ලැක් නෝ වයිට් රිසල්. කළුත් නොවන සුදුත් නොවන කර්ම ගැන බුදු දහම විස්තර කරනවා. මෙන්න මේක තමයි පටිසම්පදයත් එක්ක යන, මෙන්න මේක තමයි චතුරාර්ය සත්‍යයත් එක්ක යන බුදුදහමේ සුවිශේෂී අනාවරණය. මෙන්න මේකට තමයි බුදුහාඳුරෝ සම්බුද්ධත්වයට පත් වුණාට පස්සේ දේශනා කළේ උබ්බේ අනනුසුතේසු ධම්මේසු චක්කුම් උදපාදේ ඥානං උදපාදේ පඤ්ඤා උදපාදේ කියලා. මට පෙර නොයසූ විරූ ධමක් පහළ වුණා කියන කාරණේ. මොකද්ද මේ පෙර නොයසූ විරූ ධම කියලා කියන්නේ? මෙන්න මේකට තමයි පටිසෝත ගාමී ධම කියන්නේ. මෙන්න මේකට තමයි ඊටාම සියොම් ධම කියලා කියන්නේ. මේකට තමයි ගම්බීර ගැඹුරු ධම කියලා කියන්නේ. ලෝකේ ඔක්කොම දෙනා යන එකම පැත්තකට යන්නේ. එක්ක දුගතියට නැත්නම් සුගතියට. නමුත් මේ සුගතිය සහ දුගතිය දෙකම ඉක්මවලා සංසාර චක්‍රය සපුරාම නිදහස් වෙන ධමයක් බුදුදහමේ දේශනා කළා. මෙන්න මේ කසන ලැබීම තමයි අපේ ජීවිතයේ ලොකුම භාග්‍යය. මෙන්න මේක තේරුම් ගැනීම ලැබීම තමයි අපේ ජීවිතේ ලොකුම දක්ෂතාවය කියලා කියන්නේ. දැන් ස්ටීවන් හොකින් වැනි අය ලෝකයේ අලුත් ගැලැක්සීස් හොයාගෙන ගියා. ස්ටීව් ජොබ්ස් වැනි අය අලුත් ඩිවයිසස් හැදුවා. ඒවත් දක්ෂතාව තමයි. නමුත් ඊටත් වඩා දක්ෂතාවයක් බුදුදහමේ දේශනා කරනවා. ඒ තමයි මෙන්න මේ අනිත්‍යතාවය පිළිබඳව නැත්තම් අපේ ජීවිතේටම ඇත්තටම සිදුවන්නේ මොකද්ද කියන කාරණාව පිළිබඳ අනාවරණය. මෙතෙන්දී ඔබ දක්ෂ වෙන්නට ඕන. මේක සාමාන්‍ය කෙනෙකුට විතරක් තේරුම් ගන්න පුළුවන් දෙයක් නෙවෙයි. මම හිතන ඔබට ඔබ හුඟා බුද්ධිමත්යි පින්වන්තයි. ඔබට මේ ධර්ම තේරුම් ගන්න පුළුවන්. මෙතෙන්දී බුදුහාමුදුරුවෝ දේශනා කරන කොහොමද අපේ ජීවිතේට දුක හටගන්නේ කියලා. මොකක්ද අපේ ජීවිතේට ඇත්තටම සිද්ධ වෙන්නේ කියලා. අපේ ජීවිතය කියන්නේ මොකද්ද? අපේ ජීවිතය කියන්නේ ඇසෙන් රූප දැකීම, කනෙන් ශබ්ද ඇහිම, නාසයෙන් ගඳ සුවඳ විඳීම, දිවෙන් රස විඳීම, කයට පහස ලැබීම, හිතට අරමුණු වීම. මෙන්න මේ අභ්‍යන්තර ආයතන 6ත්, බාහිර රූප ආදී අරමුණු 6ත් කියන මෙන්න මේ 12 තමයි අපේ ජීවිතය කියලා කියන්නේ. මේ 12ම ලක්ෂණය මොකද්ද? මේ 12ම ලක්ෂණය තමයි මේ 12න් එකක්වත් රෙඩිමේඩ් ඒවා නැහැ. රෙඩිමේඩ් ඒවා නැහැ. කලින් හදපුව නැහැ. දැන් ඔබට කාර්යයට ගියාම රෙඩිමේඩ් ඇඳුම් ගන්න පුළුවන්, ආහාර ගන්න පුළුවන්, නිවැරදි දේවල් ගන්න පුළුවන්. ඒ සම්මුති සත්‍ය කන්වෙන්ෂන් ට්‍රූත් එක විතරයි ඒවා තියෙන්නේ. අල්ටිමේට් ට්‍රූත් එකට, ඇබ්සලියුට් ට්‍රූත් එකට, පරමාර්ථ සත්‍යට යනකොට මෙන්න මේ අභ්‍යන්තර බාහිර ආයතන කියන මේ දේවල් කිසිම දෙයක් කලින් තිබිච්ච දේවල් නෙවෙයි. මේකට බුදුදහමේ කියන්නේ අහුත්වා සම්බුතං පුත්වාන භවිච්චති කියලා. පෙර නොතිබී හට ගන්නවා, ඉතුරු නැතුවම නිරුද්ධ වෙනවා. චක්කු අනිච්ඡං කියලා කියන්නේ මේ පේන ඇසම නෙවෙයි, පෙනීමේ ශක්තිය. ඒ පෙනීමේ ශක්තිය අපට දිගටම තියෙනවා. තිබ්බට මේ මොහොතේ අපට යමක් පේනවා නම් පේන්නේ මේ මොහොතේ අපේ මනසේ ස්වභාවයට අනුව නිර්මාණය කළ දෙන ඇහෙන් තමයි මේ පේන්නේ. දැන් ඔබ ඇස දැල්වල බලනකොට මෙතන මිනිස්සු මනුස්ස ලෝකයේ 20-25 පේන්න පුළුවන්. ඔබේ මනස කර්මය වෙනස් වුණොතින් ඒ වෙනස් කළ දෙන කර්මෙන් හදන මේ මොහොතේ හදලා දෙන ඇසෙන් පේන රූප මීට වඩා සම්පූර්ණ වෙනවා. ඒ මොහොතේ ඔබට මේ මනුස්සයන් ටික විතරක් නෙවෙයි මෙතන ඉන්න බණහන්න වනිසත්තු ටිකත් ඔබට පේන්න ගන්නවා. එහෙනම් ඔබට මේ ඇහැට පේන්නේ ඇත්තරම තියෙන දේද? මේ ඇහැට පේන්නේ ඇත්තරම තියෙන දේ නෙවෙයි. මේ ඇහැට පේන්නේ මේ ඇසේ කාචයට පේන සීමාව. දැන් ඔබ අහස දිහා බැලුවොතින් ඔබට තාරකාවක් වගේ පේනවා. ඔබ අන්වීක්ෂයකින් බැලුවොත් ඔබට ඒක පේන්නේ තාරකාවක් නෙවෙයි, ඒක ගැලැක්සියක් කියලා. තාරකා දහස් ගානක එකතුවක තියෙන ගැලැක්සියක් කියලා. ඔබ තවත් සියුම් කළ අන්වීක්ෂයකින් බැලුවොත් ඔබට ඇතැමිලේ ග්‍රහලෝක ඇතුලේ තියෙන දේවලුත් පේන්න පුළුවන්. එතකොට ඒක පේන්නේ අර කාචයේ ශක්තියට අනුව. එතන පේන්නේ කාචයේ ශක්තියට අනුව. හැබැයි මෙතන පේන්නේ කොහොමද? මෙතන කාචයේ සියුම් වෙන්නේ තමන්ගේ මනසෙහි තියෙන කාරණා කීපයක් තියෙනවා. අවිද්‍යා, කර්ම, තෘෂ්ණාදී හේතු ටිකක් තියෙනවා. අන්න ඒ හේතුවල ස්වභාවයට අනුව මේ මොහොත නිස්පාදනය කළ දෙන ඇස, කන ආදී මේ ආයතන වලින් තමයි තමන්ට මේ ලෝක ස්පර්ශ වෙන්නේ. මෙන්න මේක තමයි යථාර්ථය. මෙන්න මේ යථාර්ථය තේරුම් ගැනීමේදී මේ කර්ම ශක්තිය ප්‍රබල වුණොතින්, ප්‍රඥාව ප්‍රබල වුණොතින්, ප්‍රබල වෙන්න වෙන්න අපට මේක යථාර්ථය පේන ගන්නවා. එක අතකින් ධර්මශ්‍රවණය කරන්න ඕන, අනිත් අතින් මේක නුවණින් බලන්නට ඕන. බලන්න බලන්න පේනව මොකද්ද? ඇසට රූපයක් පේනවනම්, කනට ශබ්දයක් ඇහෙනවනම් මේ හැම එකකින්ම සිද්ධවන්නේ මේ මොහොතේ තමන්ගේ මනසේ ස්වභාවයන් අත්දැකීම ටික. ඒක කලින් තිබිච්ච දෙයක් නෙවෙයි. ඒ විතරක් නෙවෙයි, ඔබට දැන් සිතට සිතුවිල්ලක් එනවා නම් ඒ එන්නේ මොකද්ද? ඒ එන්නේ තමන්ගේ හිතේ මේ මොහොතේ නිෂ්පාදනය කරන දේ, අතීත සංස්කාරය අනුව නිර්මාණය කළ දෙන දේ. ඔබට දැන් කවුරු හරි කෙනෙක් මතක් වෙනවා නම් මතක් වෙන්නේ කොහොමද? කවුරු හරි බැනපු කෙනෙක් මතක් කරගන්න බලන්න. කවුරු හරි උදව් කරපු කෙනෙක් මතක් කරගන්න බලන්න. එහෙමත් නැත්නම් ඔබ ගෙදර ඉඳලා මෙතෙන්ට එනකොට ඔබේ ගෙදර තිමිච්ච විදිය මතක් කරගන්න බලන්න. දැන් ගෙදර මතක් කරගන්න, වාහනේ මතක් කරගන්න බලන්න. ඒ මතක් වෙනකොට ඔබට මතක් වෙන්නේ කොහොමද? මොකද්ද මතක් වෙන්නේ? දැන් සිද්ධියද මතක් වෙන්නේ? ඔබේ වාහනේ ගැන දැන් මතක් වෙනකොට, ඔබේ ගෙදර ගැන මතක් වෙනකොට ඔබට මතක් වෙන්නේ දැන් තියෙන ගෙදරද? දැන් තියෙන ගෙදර නෙමෙයි මතක් වෙන්නේ. මොකද්ද මතක් වෙන්නේ? මතක් වෙන්නේ ඔබ ගෙදර අන්තිමටම දැකපු සිද්ධිය මතක් වෙන්නේ. ඒ දැකපු සිද්ධියට වර්තමානයේ මනසත් එක්ක මිශ්‍ර වෙලා ඒක තමයි නිෂ්පාදනය කළ දෙ. එතකොට ඒක දැන් ඔබට පේනකොට ඔබ හිතන්නේ අර කලින් දේ දැන් මේ මොහොතේ පේනවා කියලා. ඇත්තටම දැන් පේන්නේ දැන් තියෙන දේ නෙවෙයි ඔබට දැන් මතක් වෙන්නේ. ඔබ අතීතයේ දැකපු දේ නිරුද්ධ වෙච්ච දේ දැන් ඔබට පේන්නේ. නමුත් අපේ තියෙන අවිද්‍යාව නිසා අපි නිතරම අතීත අත්දැකීමට අපි දුව යනවා. නිතර නිකන් සරල උදාහරණයක් ගන්න බලන්න. ඔබේ මූණ දැන් මෙතන ඔබ පින්තූරයක් ඔබ කවුරුත් එක්ක ඡායාරූපයක් ගහලා දුන්නොත් මම ඔබේ අතට දුන්නොත් ඔබේ ඡායාරූපය බලනවනේ. ඉස්සෙල්ලාම බලන්නේ කවුරු ඉන්නවා කියලාද? තමන් බලන්නේ නේ. ලෝකේ ලස්සනම කෙනා තමයි ඉස්සෙල්ලාම බලන්නේ. ඔව්. පින්තූරේ දුන්නොත් ඉස්සෙල්ලාම බලන්නේ තමන් කොහොමද හොඳට කෙලින් ඉන්නවද, ඇස් දෙක පියලා දැරලද, නහය හැම වෙලාද, එහෙම තමයි ඉස්සෙල්ලාම බලන්නේ. තමන් ලස්සන ඉන්නවද කියලා බලන්න. පින්නතුනි හැම පින්තූරේ දුන්නාම ඔබ ඔබව හඳුනාගන්නේ කොහොමද? ඔබේ පින්තූරේ ඉන්න ඔබව හඳුනාගන්නේ කොහොමද ඔබ? ඔබේ ඇස් දෙකෙන් ඔබේ මූණ දැකලා තියෙනවද? ඔබ හඳුනාගන්නේ කොහොමද ඔබ? ඔබ හඳුනාගන්නේ ඔබ කලින් දැකපු ඔබේ කණ්ණාඩිය දැකපු පින්තූරේ මතක් කරගෙනනේ. ඒ කණ්ණාඩියේ පින්තූරය ඔබ මතක් කරගන්නකොට මේ මොහොතේ ඇත්තටම කණ්ණාඩිය ඔබේ පින්තූරේ තියෙනවද? කණ්ණාඩියේ මේ මොහොතේ ඔබේ පින්තූරේ නැහැ. නමුත් ඔබට ඔබව තේරුම් ගන්න පුළුවන්. එහෙනම් කොහොමද තේරුම් ගන්නේ? ඒ අතීතයේ දැකපු දේ වර්තමානයේ සිහි කරලා ඒක තමන් වර්තමානය තුල ජීවමාන කරගන්න. පින්නතුනි ඒ කණ්ණාඩියේ සිද්ධාන්තයම තමයි අපේ දකින අසන හැම දෙයකමත් ලක්ෂණය තමයි. ඉතන්නේ පාතියේ දැකපු විතරක් කියලා. ඔබ මේ හාමුදුරු කෙනෙක් කියලා හඳුනාගන්නේ අර කණ්ණාඩියේ සිද්ධාන්තයම තමයි. ඔබ මගේ වචන ටික තේරුම් ගන්නකොට තේරුම් ගන්නෙත් වර්තමානයේ හඬ නෙවෙයි, වර්තමාන හඬ නිරුද්ධ වෙලා ඒකේ සංඥා වේදනා දෙක මන ආයතනින් සිහි කිරීමෙන් තමයි ඔබ ඒක හඳුනාගන්නේ. පින්නතුනි එහෙනම් අපි යම් කිසි දුකක් විඳිනවා නම් අපි විඳින්නේ කොහොමද? අහවලා මට බැන්නා, අහවලා මට ගැහුවා, මට වෙනස්කම් කළා, මට අසාධාරණයක් කළා, මගේ දේ පැහැරගත්තා, ඒ ඔක්කොම කියලා ඔබ දුකක් විඳිනවා නම් විඳින්නේ කොහොමද? විඳින්නේ අවිද්‍යාව නිසා. මොකද අවිද්‍යාව කියලා කියන්නේ අර අතීතයේ දැකපු අහපු දේවල් නිරුද්ධ වුණා, ඒක තීස් වෙලා ගියා කියලා දන්නේ නැති කම පිළිබඳ තියෙන අවිද්‍යාව. පින්නතුනි මේක හරියට දැනගත්තොත් දුක හටගන්නේ මෙහෙමයි කියලා. ඒවලෙම පින්නතුනි ඔබ බුදුහාඳුරන්ගේ පිළිරුවක් තිබුණොත් එහෙමම දන ගහලා වඳිනව නිකන් නෙවෙයි, පසඟ පිහිටුවල. දුක හටගන්නේ මෙන්න මෙහෙමයි නේද කියලා. ඒ විතරක් නෙවෙයි ඔබට දැඩි වීරියක් ඇති වෙනවා. එහෙනම් මම ඉක්මනටම මේ දුකෙන් නිදහස් වෙන්න ඕන කියලා. ඇයි ඒ? ඔබට අනාගතයේ දුක් විඳින හේතු ගාන ඔබ ළඟ තියාගෙන ඉන්නේ. ඔබට කියලා ස්වාමි භාර්යාවන් ඉන්නවා නම්, සහෝදර සහෝදරයන් ඉන්නවා නම්, දරුවන් ඉන්නවා නම් විතරක් නෙවෙයි අඩුම ගානේ ඔබට කියලා ශරීරයක් තියෙනවා නම්, ඔබ අනාගතයේ හඬන්න වැළපෙන කාරණා රාශියක් ඉස්සරහා තියාගෙන ඒ අඬන්න වැළපෙන කාරණාවලට කඳුළු වලට ඔබ උදේවස ආහාර ගන්න එක කරන්න. ඔබ ඉක්මනටම මෙන්න මේ අනාගතයේ දුක් වෙන්නට තියෙන කරුණ ටික නිදහස් වෙනවා. නිදහස් වෙන විතරක් නෙවෙයි, ඒක නිදහස් වෙලා තවදුරටත් ඔබ ඥාතීන් සමග ජීවත් වෙනවා. මෙන්න මේකයි බුදුදහමේ තියෙන විශේෂත්වය. දැන් අනිත් ආගම්වල විමුක්තිය ලැබෙනවත් එක්කම එක්ක මැරෙනවා, එක්ක විමුක්තිය ලැබෙන මැරුණට පස්සේ. බුදුදහමේ තියෙන විශේෂත්වය තමයි මේ දුකෙන් නිදහස් වෙලා දුක අවබෝධ කරගෙන ඒ දුකෙන් එතෙර වෙලා තවදුරටත් තමන්ගේ අනිත් ඥාතීන් සමග ජීවත් වෙන පුළුවන්. හැබැයි කොහොමද ජීවත් වෙන්නේ? එක නිවසේ එක වහලක් ජීවත් වුණත් එයත් එක කෙලෙස් සමගයකට ගැටෙන්නේ නැහැ. හරියට විලක තියෙන මහනෙල් මලක් වගේ, නෙළුම් මලක් වගේ ඒ සමාජයේ නැමැති මඩගුහුරුවේ ඉපදිලා, ඒ මඩගුහුරුවේ මිහිලට ඇවිල්ලා හරියට පද්මෝපමාවෙන් මේ තැනැත්තා සමාජය තුළ බබලන. එහෙනම් පින්නතුනි, දුක හටගන්න නිරදනාකාරය දකින්න. කොහොමද හටගන්නේ? අපි ඇසෙන් රූපයක් දකිනකොට මේ මොහොතේ මේ ඇසෙන් නිර්මාණය කළ දෙන රූපය මේ අපට පේන්නේ. ඒක පෙර පසු නොවී මේ මොහොතේ හටගන්නවා. එතනම ඉතුරු නැතුවම නිරුද. ඊළඟ මොහොතේ බලනකොට ආය අලුත් රූපයක් නිර්මාණය වෙනවා. කලින් තිබිච්ච රූපය නෙවෙයි නිර්මාණය වෙන්නේ. කලින් කෙනෙක් දකිනකොට සතුටක් ඇති වෙනවා. ආය ඊළඟ පාර බලනකොට බලනවත් එකම යා කරපු වරදක් මතක් වෙනවා. ඒත් එක බලනකොට ආය කියන තියනවා. ආයි ඊළඟ මොහොතේ බලනකොට ආමියාට ලොකු රෝගයක් ඇදලා තියෙන කියලා අනුකම්පාවක් ඇති වෙනවා. ආයි බලනකොට ඇතැමිට යා මගේ ගෙදර ගත්තා, මගේ ඊඩම ලියාගත්තා කියලා. ඊට පස්සේ ආයි ඊළඟ මොහොතේ දුක් වෙනවා, අමනාප වෙනවා. ආයි ඊළඟ මොහොතේ අනේ මල්ලි මට හුඟා සැලකුවා, මං හොඳට බලාගත්තා, ඊට පස්සේ ආදරයක් ඇති වෙනවා. මේ වගේ පින්තුණි හැම මොහොතෙම එක රූපයක් දැක්කට හිතන්න එපා දිගටම එකම රූපේ පේනවා කියලා. ඒ මොහත අනුව තමන්ගේ මනසේ ස්වභාවයට අනුව මේ ආයතන වෙනස් වෙනවා. අපි හරියට ප්‍රඥාවෙන් හිටියොත් මොකද වෙන්නේ? අපි ප්‍රඥාවෙන් හිටියොත් අපි ඉන්නවා කියන්නේ සතර සතිපට්ඨානය තුල ඉන්නේ. හොඳට සිහියෙන් නුවණින් තමන්ගේ කය සාසිත ගැන ඉතාම හොඳ අවධානයෙන් ඉන්නේ. මොකක්ද අවධානය කියලා කියන්නේ? අවධානය කියලා කියන්නේ මේ කිසිවක් ස්ථිරවම තියෙන දේවල් නෙවෙයි. ඒ මොහොතේ අපි නිස්පාදනය කළා දුක සැප විඳින දේවල් කියන අවබෝධයට පත් වෙන. මෙන්න මේකටයි කියන්නේ අස්මින් සති දං හෝති, අස්මින් අසති දං හෝති කියලා. මේ හේතු ටික තියෙනකොට මේක තියෙනවා, හේතු නැතිවීමෙන් එතනම ඉතුරු නැතුවම නිරුද්ධ වෙනවා. ඉමස්ස උපාදාය දං උපජ්ජති, ඉමස්ස නිරෝධාය දං නිරුද්ධති. මේ ටික හට ගැනීමෙන් මේක හට ගන්නවා, එතනම අධ්‍යක්ෂ ටික නිරුද්ධ වෙනවා. බුදුහාමර දේශනා කරනවා යෝ පටිච්ච සම්පාදං පස්සති සෝ ධම්මං පස්සති. යම් කිසි කෙනෙක් මෙන්න මේ පටිච්ච සම්පාද න්‍යාය දකිනව නම් එතනත්තා ධර්මයේ දකින කෙනෙක්. යෝ ධම්මං පස්සති සෝ මං පස්සති. යම් කිසි කෙනෙක් ධර්මයේ දකිනව නම් එතනත්තා බුදුහාමර දකින කෙනෙක් කියලා. බුදුරජාණන් වහන්සේ දකින ක්‍රමය තමයි පටිච්ච සම්පාද දැකීම. මෙන්න මේ අවබෝධය සමගම හො දකිනවා අවිද්‍යා පත්‍ය සංඛාරා කියන කාරණේ දකිනවා. අවිද්‍යා සහගතව අපි යමක් බැලුවොතින් බලනවත් එක්කමීට අනුරූප වූ පුඤ්ඤාවි සංඛාර, අපුඤ්ඤාවි සංඛාර, ආනිඤ්ඤාවි සංඛාර හට ගන්නවා. ඒ සංඛාරවට අනුරූප විඥාන, ඒ විඥාණයට අනුරූප ආයතන ටික සකස් වෙන සලායතන, ඒ සලායතනට අනුරූප ස්පර්ශය තියෙනවා, ඊට අනුරූප වේදනාව, තෘෂ්ණාව, උපාදානාදී මේ කරුණ ටික හටගෙන නිමාටපත් වෙන කොහෙන්ද? නිමාටපත් වෙන්නේ ජරා මරණ වලින් අවසන්. මේකට පිනුතුනි හිතන්න එපා ඉපදෙලා අවුරුදු 60ක් 70ක් යනවා කියලා. මේ ජරා මරණ හට ගන්නවා කියලා කියන්නේ එක මොහොතෙන්, එක ඇසිපිය ගන්න මොහොතෙන් අපි අවිද්‍යාසගත යමක් බලනවා නම් ඒ බැලීමත් එක්කම අපි ඉන්නේ ජරා මරණ ස්පර්ශ කරමින්. මෙන්න මේ දුකේ හට ගන්න ආකාරය දැක්කොත් අපි ඊට පස්සේ පින්නතුනේ අපි හැකිතාක් දුරට මෙන්න මේ අවිද්‍යාවෙන් බලන ගතිය ටිකින් ටික අඩු කරනවා. ඒ අවිද්‍යාව දුරු කරන ක්‍රමය තමයි අවිද්‍යාව නැති කරන වැඩපිළිවෙල තමයි බුදුදහමේ කියන්නේ සතර සතිපට්ඨානය කියලා. ඒ කායනෝ අයම්බික්‍රේ මග්ගෝ සත්තාන විසුද්ධිය, ශෝක පරිද්දවන සමතික්කමය, දුක දෝමනස්සන අත්තංගමය ආදී මේ කරුණ ටික ඔක්කොම දේශනා කරනවා යදි දන් චත්තාරෝ සතිපට්ඨානා කියලා. දුකෙන් නිදහස් වෙන්න, පිරිසිදු වෙන්න තියෙන එකම මාවත තමයි සතර සතිපට්ඨානය කියලා කියන්නේ. ඒ නිසා යම් කිසි කෙනෙක් පරිසම්පාදයේ තේරුම් ගත්ත කෙනෙක් ඉතින් නවතින්නේ නැහැ. පරිසම්පාදයේ තේරුම් ගත්තු ගමන් ඊට පස්සේ ඔහුට ප්‍රතිපදාව පැන වෙනවා. නියම විදියට කල්යාණ මිත්‍රයන්ගෙන් පරිසම්පාදය ඇහුවනම් පරිසම්පාදයෙන් නවතින්නේ නැහැ. පරිසම්පාදයත් එක්කම ඊට පස්සේ කරන්න තියෙන වැඩපිළිවෙල අහුවෙනවා. ඒ වැඩපිළිවෙල තමයි සතර සතිපට්ඨානය කියලා කියන්නේ. කායේ කයනුව පස්සේ විහෙරති. කායේ කයනුව බලනවා. නිකන් නෙවෙයි සමුදේ ධම්මානුපස්සී විහෙරති වය ධම්මානුපස්සී විහෙරති එක හට ගන්නවා නිරුද්ධ වෙනවා කියලා දකිනවා. චitte cittanupassī viharati vedanasu vedanupassī viharati dhammesu dhammanupassī viharati කියපු විදිහට ඔහු මෙන්න මේ හතර තුලම හික්මනවා හට ගැනීම නිරුද්ධියම දකිනවා. දකින්න දකින්න පින්නතුනේ සමස්ත ජීවිතයම කියලා කියන්නේ ආධ්‍යාත්මික ජීවිතය කියන්නේ එක පැත්තකින් මෛත්‍රිය දිනු කිරීම අනිත් පැත්තෙන් සතර සතිපට්ඨාන දිනු කිරීම වෙන මොකුත් නෙවෙයි. හිතන්න එපා මේක බෞද්ධයන් විතරේ කියලා. පසුගිය වසර 40-50-30ෙම සයිකියාට්‍රික්ස්ලා මනෝවෛද්‍ය විශේෂඥවරු කරපු රිසර්ච් පේපර්ස් කියලා බලන්න පුළුවන්. ඒයි බොහෝ දෙනෙක් බුදුදහම දන්නේ නැහැ නෙවෙයි. ඒගේ බලාපොරොත්තුව ස්ට්‍රෙස් මැනේජ් කරන්න කොහොමද කියන එක. ඒගොල්ලන් ආතති කලමනාකරණ ආතතිය දුරු කිරීම සඳහා සඳහන් කරපු ට්‍රීට්මන්ට් වලින් ප්‍රධානම කරුණු දෙකක් තමයි මොකද්ද? මෛත්‍රී භාවනාවත් සතිපට්ඨානය. loving kindness and mindfulness. බුදුහාඳුර පිනතුන වසර 2600කට කලින් අපට දේශනා කළා යන්තං සංසම්පදං අවිසමෙච්ච යම් ශාන්ත පදයක් කැමතිනම් සබ්බේ සත්තා බාහසුවිතත්ත සියලු සත්වෝ සුවපත් වෙත්වා කියලා ප්‍රාර්ථනා කරන්න කියලා. අනිත් පැත්තෙන් ඒකායන විකයමග්ග සත්තාන විසුද්ධිය ශෝක පරිද්දවන සම්තික්කමයි දුක දෝමන සංඅත්තංගමයි කියලා සතිපට්ඨාන රකින්න කියලා කිව්වා. මෙහි ඉන විද්‍යාඥයෝ රවුමක් ගහලෙද්දී අපිට එකපාරම මැප් එක බන්දේසියක් උඩ තියලා දීලා ඉවරයි බුදුහාම. නමුත් අපට ඒක ඇත්තට වටින්නේ නෑ නේද? බටහිරෝ යුරෝපේ පැත්තේ රවුම ගහලා එන්න ඕන අපට පිළිගන්නනේ. අපි පින්නතුනේ උපදින්ම මේ ටික අපි ලබලා තියෙන්නේ. අන්න ඒ දහම කරා පින්නතුනේ වර්තමානයේ ලෝකේ බොහෝ දිනක් වේගෙන් යන කාලයක්. ඇයි එහෙම අපට යන්න අවශ්‍ය වෙලා තියෙන්නේ? අද ලෝකෙමයි පින්නතුනේ බයෙන් සැකෙන් ජීවත් වෙන කාලයක්. මේට වසර 10කට 20කට 30කට කලින් ලෝකෙ මිනිසුන්ට තිබෙන ප්‍රශ්න තමයි එක්ක බඩගින්න, එක්ක වසංගත රෝග මේ වගේ දේවල්. අද ලෝකෙ මිනිසුන්ට තියෙන ප්‍රශ්නේ මොකද්ද? අද මරණය පිළිබඳව ජීවිත අභියෝගය. ඒක හිතන්නේ මම ලංකාවේ මීගමෝට විතරක් කියලා. ඒක හිතන්නේ මම සිරියාවට, අෆ්ගනිස්තානයට විතරක් කියලා. ඒක පින්නතුනේ ෆ්‍රාන්සියටත් එහෙමයි, එංගලන්තයටත් එහෙමයි, ඇමරිකාවටත් එහෙමයි. හැම දිනෙකම ජීවත් වෙන කොයි මොහොතේ මරාගෙන මැරෙන කෙනෙක් ඇවිල්ලා ප්‍රහාරයක් කියලා කරන්නේ කෙනමයි. අන්න එවැනි ලෝකයකට බුදුදහම තමයි පින්නතුනේ සනාතන රැකවරණයේ එකම සැනසීම වෙලා තියෙන්නේ. ඒ නිසා මේ දහම අපි බෞද්ධයන් විදිහට පින්නතුනේ අපේ ජීවිත තුළ අපි ස්ථාවර කරගන්නට ඕන. තමන්ගේ නිවස තුළ තමන්ගේ දරුවොත් එක්ක මේ දහමෙන් තමන් ඉතාම ශක්තිමත් වෙනට ඕන. ඒ විතරක් නෙවෙයි තමන්ගේ ඥාති මිත්‍රාදීන්ට පුළුවන් තරම් මේ දහම දෙන්න. ඒ විතරක් නෙවෙයි බෞද්ධ නොවුණත් අනිත් පැයට බුදුදහම කියලා වචනේ කියන්න ඕනේ නැහැ. බුදුදහමේ තියෙන මේ මෛත්‍රිය සහ සතිපට්ඨානය දෙක පුළුවන් තරම් අයට උගන්වන්න. ඒ විතරක් නෙවෙයි පින්නතුනි විශේෂයෙන්ම මේ දහම ආරක්ෂා කරපු ශ්‍රී ලංකාව සුරක්ෂිත කරන්න, මේ රටේ දියුණු කරන්න, මේ රට හානි නොවෙන්න ඔබට කරන්න පුළුවන් උපරිම දේ කරන්න. එහෙම නොකර ඉන්න එපා. රටේ මිනිස්සු පිරිහෙනව හවලා හානි කරනවා කියලා ඔබ නිකන් ඉන්න එපා. ඔබට කරන්න පුළුවන් උපරිම දේ මේ රට වෙනුවෙන් කරන්න. ඒක ඉතාම වැදගත් දෙයක්. විශේෂයෙන්ම ලංකාවේ ඉන්න අයටත් වඩා පිට රට යන අය ලංකාව ගැන හුඟක් හිතනවා. ලංකාවේ මිනිස්සු ගැන හරිම දුකයි. ලංකාවේ මිනිස්සු ඇයි මේ වගේ දේවල් කරන්නේ කියලා අපිට හිතා ගන්නවත් බෑ. පින්නතුනි, ඒ රටවලින් ගේන දේවල් අපි හොඳ දේවල් අරගෙන අපේ රට අපි පුළුවන් තරම් දුරට දිනු කරන්න ඕන. අසමගිතන් වලට හේතු වෙන එක වචනයක් අපි කියන්න හොඳ නැහැ. කොයි තරම් අඩුපාඩුවක් තිබිට වරදක් කරපු කෙනෙකුට වුණත් පුද්ගලිකව කියලා හදාගන්න බලන නිසා ප්‍රසිද්ධියේ පුදුලොත් එක ගැටිලා අපිට මේක හදන්න බෑ. ඒ නිසා හැකි තාක් දුරට යක් නිවැරදි කරගෙන දහමත් රැකගෙන තමනුත් රැකගෙන තමන් දිනෙන් දින තමන්ගේ මිනිස් ජීවිතය සඵල කරගන්න උත්සාහ කරන්න. විශේෂයෙන්ම වර්තමානයේ බුදුදහම වේගයෙන්ම පැතිරෙන ආගම බවට පත් වෙනවා. බුදුදහමට කිසිම හානියක් වෙන්නේ නැහැ පිටුතුනි, බය වෙන දෙයක් නැහැ. නමුත් ලංකාවට හානි වෙන්න පුළුවන්. ලංකාවේ යන අදූරදර්ශී ආත්මార్థකාමී කටයුතු නිසා අපේ ජාතියත් පිරිහෙනවා. ඒ වගේම මේ ජාතියට ප්‍රාණී දීපු අනිත් පැත් පිරිහෙනවා. එහෙම නොවන්නට පිටුතුනි හැකි තාක් දුරට මේ දහම තුල ස්ථාවර වෙන්න, විශේෂයෙන් පංචශීලය රකින්න, මෛත්‍රී භාවනා වඩන්න, ඒව තමන්ගේ දරුවන්ට ඥාතීන්ට හැකි තාක් පුහුණු කරන්න. නිකන් අකමැති නම් සල්ලි දීලා හරි කරන්න. ඒත් පාඩු නැහැ. ලොකු ගාණක් දීලා හරි ඈ දහමට ගන්න. එහෙම ගත්තත් පාඩු නැහැ. ඊයගෙන් ලොකු යහපතක් සමාජයට වෙන්නේ. ඒ නිසා මේ ඉතාම වටිනා කාලයක ඉතාම ශාස්ත්‍රීය සමයක අපි ඉන්න පින්නතුනි. ඒ විතරක් නෙමෙයි බුදුදහමේ අවසාන කාලය තුල අපි මේ ඉන්නේ. අපේ ජීවිතවලට කොයි මොහොතේ හානියක් වේද දන්නේ නැහැ. අපි පින්වන්ත නොවනතින් අපට දහම අහිමි වෙයි. එනිසා අපි ජීවත් වෙලා මේ ජීවිතේ නිමාටපත් වෙන කලින් හැකිතාක් දුරට දහමේ හැසිරෙලා තමන් මරණයෙන් පස්සේ අනිවාර්යයෙන්ම සුගතිගාමි වෙන කෙනෙක් කියන ස්ථාවර සුගතියේ තමන් හිත පිහිටුවා ගන්න. ඒක පළවෙනි කාරණේ. ඊළඟට තමන්ගේ දරුවන්ට ඥාතීන්ට හැකිතාක් දුරට සුගතිගාමි වෙන මාර්ගය කියන්න. මේ ආත්ම භාවයේ කොච්චර අපි සතුටෙන් හිටියත් අපි මරණයෙන් පස්සේ දුගතිගාමි වුණොත් පින්නතුනේ වැඩක් නැහැ. ඒ නිසා ඊළඟ ආත්ම භාවයේ සුගතිගාමි වෙන විදියට හොඳට පදනම දාලා තියාගන්න. ඒ විතරක් නෙමෙයි හැකිතාක් දුරට මෙන්න මේ බුදුදහමේ ඉතාම ගැඹුරු සංකල්පය වෙන පටිච්චසමුප්පාදයේ තේරුම් අරගෙන ඒක හැකිතාක් දුරට නිතර නිතර නුවණින් මෙනෙහි කරන්න තේරෙන්නේ නැති තැන් වඩවඩාත්ම ධර්ම දේශනාවට ගිහිල්ලා ඒ වැහුම් කන් දෙන්න. අන්නේ මහාන කොට ආර්ය සත්‍යාන දස්සනං ඒ සම්මංගල මුත්තමං කියප විදියට මෙන්න මේ ආර්ය සත්‍ය දැන ගැනීම උතුම මංගල කාරණයක් කියලා දේශනා කළා. ඒ තරක් නෙවෙයි පොට්ටස්ස ලෝක ධම්මේහි චිත්තං යක්ෂණ කම්පති අශෝකං විරජං කේමං ඒකං මංගල මුත්තමං කියලා දේශනා කළා. පෙරලෙන මේ ලෝකයේ තුල ලාභලාභ යසායස ප්‍රසංසානින්ද සැප දුක් කියන මෙන්න මේ අටලෝ ධම්ම අභියස අකම්පිත මනසක් ඇති කරගන්න. ඕනෑම අවස්ථාවක තමන්ට ලොකු මහානියක් වෙන්න පුළුවන්. තමන්ගේ දේපල ටික අහිමි වෙලා යන්න පුළුවන්. ලොකු ආබාධයක් ඇති වෙන්න පුළුවන්. ඒ මොනව නැති වුණත් අපි ජීවිතේ හැමදාම ජීවත් වෙන අය නෙවෙයි. එක ඇසිපිය ගන්න මොහොතින් අවුරුදු 40ක 50ක 60ක 80ක සියලුම සම්බන්ධතා සියලුම දේවල් තමට අහිමි වෙනවා. අන්න එවැනි තත්ත්වයකට මුහුණ දෙන්න කලින්ම තමන් මනස ශක්තිමත් කරගෙන ඉන්න. මෙතනින් ඇස් දෙක පියවෙනකොටම සසර ගමනේ නැවත සුගතියකට හිත පිටුවා ගන්නට. ඒ විතරක් නෙමෙයි හැකිනම් මෙතනින් ඇස් දෙක පියවෙනකොටම නැවත භවයක පිළිසින් නොගන්නා විදියට ප්‍රඥාව දිනු කරගන්නට තමන් දක්ෂ වෙන්නට ඕන. හැම මොහොතේම අනිත්‍ය සංඥා වැඩුවොත් ඇස අනිත්‍යයි, රූපය අනිත්‍යයි, කන අනිත්‍යයි, ශබ්ද අනිත්‍යයි කියලා මෙහෙම අනිත්‍යතාවය පුහුණු කළ තිබුණත් පින්නතුනේ ඒ තැනැත්තා අන්තිමටම සිත අනිත්‍යයි, සිතවිලි අනිත්‍යයි, නැත්නම් ස්කන්ධ පංචකය අනිත්‍යයි කියන ඉහළම දැක්මට හිත තියාගන්න. මේක ජීවිත කාලෙම යම්කිසි කෙනෙක් පුරුදු කරොත් මොකද වෙන්නේ? ජීවිත කාලෙම පුරුදු කරොත් පින්නතුන බවසාන මොහොතේ මේක සීකරන. ඔබට ඇතැමිට ජීවිත කාලෙදිම සසර ගමන නිවනටපත් කරගන්න බැරි වුණත් අවසාන මොහොතේ ඔබ අවසාන මොහොතේ තමන්ගේ හිතට එන සිතවිල්ල පින්නතුනි ඔබට අන්තිම මොහොතේ නෙවෙයිවල් පේන ගන්නවා. ඔබට ඇසෙන් පේන වගේ පේන්නේ නැත්නම් ඇසෙන් පේන එකක් නෙවෙයි ඒ පේන්නේ. ඔබේ හිතයි මනසයි ධර්මාලම්බන එක මනෝවිඤ්ඤාණය පහළ වෙන්නේ. දැනුත් වෙන්නේ ඒකමයි පේනොත්නේ වෙන දෙයක් නෙවෙයි ඇත්තටම. දැන් ඔබ මා දිහා බලාගෙන හිටියට ඔබට හිතේ නැසෙන් පේනවා කියලා. නමුත් මේ සිද්ධ වෙන්නේ මන ආයතනය ධර්මාලම්බනය එක මිස්කන්ධ පංචයක හට ගැනීම. මෙන්න මේක ඇතිවීම නැතිවීම මරණාසන්න මොහොතේ කෙනෙක් දැකගන්න දස්තුනොතින් අවසාන මොහොතේ හටගන්න සිත මේ මොහොතේ හටගෙන මෙතනම නිරුද්ධ වෙනවා කියලා උපරිම ලෙස සතිපට්ඨානය තුළේ මොහොතේ හිත තියාගත්තොත් මොකද වෙන්නේ? ඔබේ මරණයත් ඔබේ නිවනත් ඔබේ පිරිනිවන් පෑමත් කියන මේ තුනම එක මොහොතේ සිද්ධ වෙනවා. සමසීසී කියලා මේකට බුදුදහමේ කියන්නේ. මරණයත් නිවනත් පරිනිර්වාණයත් මේ තුනම එකට පිහිටනවා. ඇයි? ඒ සිතිවිලි අනිත්‍යතාවය දැක්කොත් ඔහුගේ සිත නැවත දැනක සිත පිහිටන්නේ නැහැ. නමුත් දැන් අපි එහෙම වෙන්නේ නැහැ. දැන් ඔබ ගෙදර සිහි කරනකොටම ගෙදර නිර්මාණය වෙලා තියෙනවා. ඔබේ අම්මා මතක් කරනකොටම අම්මා මිය ගිහලා තිබුණත් අම්මා කරපු දේවල් ටික ඔක්කොම මතක් වෙනවා. අම්මා ඇස් දෙක ඉදිරිපිට ඉන්නවා වගේ. ඔබේ ලෝකේ නිරුද්ධ වෙලා නැහැ ඒවා. ඔබ ෆයිල් ටික ටිකක් තාවකාලිකව ක්ලෝස් කරලා තියෙන ෆයිල් ඩිලීට් කළා නැහැ. ඒ තියෙන ෆයිල්ස් ටික තමයි රාත්‍රියේ නිින්දේදී එන්නේ ඔක්කොම ටික ඕපන් වෙන්නේ. ඒ රාත්‍රියේ නිින්දේදී ඕපන් වෙන ෆයිල් ටිකේ කවුරුවත් මිය ගිහිලා නැහැ. අම්මලා තාත්තලා කියලා සීල ඔක්කොම ටිකේ ෆයිල් එකේ ඉන්නවා. පින්නතනි මේක නෙවෙයි පුදුමේ. රාත්‍රියේ නිින්දට යන මොහොතේ සීපේන සිහිනේදී ඔබට ඕපන් වෙන ෆයිල් ටික මේ භෞතික මොළයට සීමා වෙච්ච මතකයක් එක්ක සිතුවිලි ටික විතරයි එන්නේ සිහිනේදී. නමුත් මරණාසන්න මොහොතේ ඕපන් වෙන ෆයිල්ස් ටික කොහමද? හිතන්න එපා මේ අවුරුදු 60ක 70ක් ෆයිල්ස් ටික විතරේ කියලා. කල්ප ගාන කටියද සංසාරයේ ෆයිල්ස් ටික එක ලයින් එකට ඔක්කොම ටික ඕපන් වෙනවා. ඕපන් වෙලා තීරණය කරන ඔබ කොතෙන්ද යන්නේ කියන එක. ඔබ එතෙන්දි දක්ෂ නොවුනොතින් ඒක අනිත්‍යතාවය දකින්න ඇතැමිට කල්ප 500කට කලින් කරපු කර්මයක් ඉස්මතු වෙන්නත් පුළුවන්. මෙන්න මේ අනතුරු ඉදිරියේ තියාගෙන අපි ඉන්නේ. මේක සරල නෑ පින්නතුනි. මෙන්න මෙවැනි වාතාවරණයක් මත තමයි ලෝකේ සම්මා සම්බුදුරජාණන් වහන්සේ කෙනෙක් පහළ වෙලා කරුණාවෙන් ලෝකෙට ධර්ම දේශනා කරන්නේ. ඒ නිසා අප්‍රමාදීව පින්නතුනි ධර්මයේ හැසිරෙන්න. එක අතකින් සුගති ස්ථාවර කරගන්න, අනිත් අතින් දුකෙන් නිදහස් වෙන ඉක්මනටම වැඩ කරන්න. එක්තරණ ගිල අනිත්ට පාඩු කරගන්න එපා. බය වෙන දෙයක් නැහැ. පාඩු වෙන්නේ අනිත්ට දැනටත් වඩා හොඳට සිද්ධ කරමු. මේ වගේ දර්ශනයක හිටියය තමයි පින්නතුනි අනුරාධපුර යුගයේහි රුවන්වැලි සෑය හදන්න, ලෝහ මහා ප්‍රාසාදය හදන්න, මිරිසි වැටිය හදන්න ප්ලෑන් හැදුවේ, සැලැස්මල් ඉදිරිපත් කළේ මේ දර්ශනය සාක්ෂාත් කරගත්තු අය. එය අසාර්ථක වෙලා නැහැ. දැන් කාලේ කෙනෙක් ගොඩනැගිල්ලක් හදනවා නම්, පාලමක් හදනවා නම් අවුරුදු 100යි උපරි වුණොත් 200කට ගැරන්ටියක් වොරන්ටියක් තියලා දෙන්නේ. නමුත් ඒ රහතන් වහන්සේලාගේ සැරසොම් වලට හදපු ගොඩනැගිලි වල වොරන්ටිය කොච්චර කාලද? අඛණ්ඩව අඩුම ගානේ අවුරුදු 1000කට ගැරන්ටියක් කියලා ඒවා හදලා දෙන්නේ. එහෙනම් කවුද සාර්ථක? නිත්‍යතාවයේ ඉන්න මේ ලෝකයේ අයද? අනිත්‍යතාවය පසක් කරපු උත්තරමයන් වහන්සේලාද? පින්නතුන අනිත්‍යතාවයේ තේරුම් ගන්නට අසාර්ථක වෙන්නේ. එයා තමයි මේ ලෝකේ සාර්ථකම කෙනා. එයා තමයි මේ ලෝකේ තාම නුවණින් වැඩ කළා, සමන්ටත් වැඩිපුරම ලෝකයටත් පිට වෙන විදිහට වැඩ කරන්නේ. ඉතින් එවැනි වටිනා දහමක් අපට ලැබිච්ච අවස්ථාව පින්නතුනි, ඒ දහමෙන් වර්තමානයේ ප්‍රතිඵල ගන්නෙ පින්නතුනි උපතින් බෞද්ධය නෙවෙයි. ඒ දහමෙන් අද වැඩිපුර ප්‍රයෝජන ගන්නෙ, ඒ දහමට වැඩිපුර පරිත්‍යාගයන් කරන්නේ, කැපවීම කරන්නේ උපදීන බෞද්ධයයි. ඔබට පුදුම හිතේව දැක්කොත්, ඒ තරම් ලෝකෙක ඔබ ඉන්නේ පින්නතුනි. ඒ නිසා ඔබ මේකෙන් දෙවෙනි වුණොතින් ඔබට පින්නතුනි ඒක ලොකු පාඩුවක්. ඒ නිසා හැකිතාක් දුරට මේ ධර්මය අහන්නට, ඒ දාම අහන්නට තමන්ගේ ළඟ ගුණධම් දිනු කරගන්න, සිල්වත් බව, කල්‍යාණ මිත්‍රත්වය ආදී මේ කරුණ වලින් ඒකට උපකාර බව ලබන්න. ලබමින් මේ දිරාපත් වෙන ශරීරයෙන්, මේ දිරාපත් වෙලා නිමාටපත් වෙන කලින් මේ ශරීරය අප්‍රමාදීව මේ ධහමෙන් උපරිම ප්‍රයෝජන ගන්න උත්සාහ කරන්න. ඔබත් ලබාගෙන මේ ජීවිතේට සැනසීම සතුට තව තවත් දිනු කරගන්න ගමන් ඔබේ ළඟම ඥාතීන්ට මේ ධර්මයේ ප්‍රතිලාභය ලබා දෙන්න ඒ සඳහා උනන්දුවෙන් කටයුතු කරන්න. ඉතින් ඒ සඳහා ඔබට ශක්තිය, ධෛර්යය, වාසනාව, නිරෝගී භාවය ලැබේවා කියලා අපි ආශිර්වාද කරනවා. අද අප මේ සාකච්ඡා කරපු කරුණ වලින් පින්නතුන්ට ප්‍රශ්නයක් අහන්න තියෙනවා නම් අහන්නත් පුළුවන්. සාධිකයක් නේ. ඉතින් අභිමනේ කාලේදී පබ්ලික් සාධිකයක් නෝන හැදුවට දවස් කරන්න ඕනේ කියලා. මම හිතුවා ඒක පිනක් නෙවෙයි කියලා, දැන් සිතුවිල්ල පමණක් නෙවෙයි. හැබැයි ඒකේ ඇක්ෂන් එකක් තියෙනවා, දැන් නටුවේ පුතවට රයිට්. ක්වාටර් උදේ කොහොමද නේද? ඔව්, ඇත්තම මේකයි. කර්මය සහ කර්මපත කියලා බුදුදහමේ දෙකක් තියෙනවා. කෙලින්ම කර්මයක් වෙන එකක් තියෙන එක කර්මයේ පතේට, ඒක මාර්ගය බවට පත් වෙන අවස්ථාවක් තියෙනවා. කර්මය කියන එක කොටස් තුනකින් වෙනවා. චේතනහං වික්‍රේ කම්මං වදාමි. චේතනාව කර්මය කියලා දේශනා කළා. චේතයිත්වා කර්මං කම්මං කරෝති. සිතල කර්ම කරන කොහොමද? කායේන වාචාය මනසං. කයින් කරන කර්මයක් තියෙනවා, වචනයෙන් කරන කර්මයක් තියෙනවා, මනසින් කරන කර්මයක් තියෙනවා. දැන් අපි මෛත්‍රී භාවනා වඩනකොට කයින් මුකුත් කරන්නේ නැහැ, වචනේ කතා කරන්නේත් නැහැ. අපි සිනේ සිතුවිල්ලම හිතල ඉහෙලම කුසල කර්ම කරනවා. ඒ වගේම දානයක් දෙනකොට දෙන්න කලින් අපි මනසින් හිතන එක කියන්නේ පූර්ව චේතනා කියලා. අන්නේ සිතන සිතවිල්ලක් පිනක්. ඒක කරාට පස්සේ තමයි සම්පූර්ණ වෙන්නේ. ඔව්. නමුත් ඒක සිතන සිතවිල්ල තුලිනුත් අපිට සුගතියට යන්න පුළුවන් මට්ටමට කර්ම සකස් කරගන්නවා. ඒක තමයි කර්මයේ ස්වභාවය. සමහර විට අපි කෙනෙකුට බනින්න ඕනේ කියලා හිතාගෙන ඉන්නවා. බනින්නේ නැහැ. නමුත් හිතින් බැන බැන ඉන්නවා. ඇතැම් විට යායපත් සිතුවිල්ල නිසාම යා එවලේ දුක් විඳිනවා. ඒ සිතුවිල්ලම හිටියොත් යා මරණයෙන් පස්සේ දුක දිගන් වෙනත් පුළුවන්. ප්‍රශ්න තවහන තියෙනවද? අද අපි බුදුදහමේ එන කරුණු කීපයක් සාකච්ඡා කළා. පරිසම්පාදේ මූලික කරගෙන කරත් බුදුදහමේ තියෙන කර්ම සිද්ධාන්තය අපි සාකච්ඡා කළා. පරිසම්පාදයේ චතුරාර්ය සත්‍ය ඒ වගේම අනිත්‍යතාවය මේ වගේ කරුණු රැසක් අපි සාකච්ඡා කළා. මේ හැම දෙයක් මේකට සම්බන්ධයක් වෙනුනේ සතර සතිපට්ඨානයත් එක්ක. එසම මේ කිසිම දෙයක් වෙන් කරන්න බෑ. මේ ඔක්කොම එකිනෙකට සම්බන්ධයි. අපේ දක්ෂතාවය කියලා කියන්නේ මෙන්න මේ කෑලි කෑලි වශයෙන් සඳහන් කරන ධර්ම දේශනා එක තැනකට ෆිට් කරන්න තමයි දක්ෂ වෙන්නට ඕන. විශේෂයෙන්ම ඔබ ස්වාමීන් වහන්සේ කෙනෙක් ධර්ම දේශනා කරනකොට ඒ ධර්ම දේශනාව අනුපිළිවෙලින්ම බැහුවනම් අනුපිළිවෙලින් දේශනා කරනා නම් ඔබට මේ සියල්ලක් මේකට ගලප ගන්න ඔබ දක්ෂ වෙන්නට ඕන. ඒ වගේම තවත් කෙනෙක් ඇතැමෙන කොටසක් විතරක් දේශනා කරන්නත් පුළුවන්. හොඳ කර්ම කරන්න කියලා කර්මකල නැවත සංසාර චක්‍රයට යන විදිහට අනුශාසනා කරන්නත් පුළුවන්. ඒ වගේම තවත් කෙනෙක් අර සුභතියත් ඉන්න ගමන් ඒ සංසාර චක්‍රේ ඉක්මන විදිහට අපි කියවර කළොත් නොවන සුදුසු නොවන කර්ම කියලා. ඒ තමයි මේ පරිසම්පාදයේ තේරුම අරගෙන සතර සතිපට්ඨාන තුලින්දගෙන සමුදේවය බලන නුවණ සමුදේවය බලමින් කරන කර්ම. ඒවට කියන්නේ කළොත් නොවන සුදුසු නොවන කර්ම කියලා. බුදුහාම දේශනා කළා කර්ම හතරක් තියෙනවා. අතිවික්‍රේ කම්මං කන්නං කන්න විපාකං. කළු විපාක ගෙන දෙන කළු කර්ම තියෙනවා. ජරසම ඇක්ෂන් විචා බ්ලැක් දැට් කොන්සීකොන්සස් බ්ලැක් රිසල්ට්. තවත් කර්ම තියෙනවා අතිවික්‍රේ කම්මං සුඛං සුඛ විපාකං. සුදු විපාක ගෙන දෙන සුදු කර්ම තියෙනවා. ජරසම ඇක්ෂන් විචා වයිට් දැට් කොන්සීකොන්සස් වයිට් රිසල්ට්. ඒ තමයි කුසල කර්ම. ඒ වගේම බුදුහම දේශනා කරන සමහර කර්ම තියෙනවා අත්විවික්‍රේ කම්මං කන්න සුඛං කන්න සුඛ විපාකං. කලෝ සහ සුදු මිශ්‍ර වෙච්ච කර්මත් තියෙනවා. ජරා සම ඇක්ෂන්ස් ඉස් ආ බ්ලැක් ඇන්ඩ් වයිට් දැට් කොන්සීකන්ස් බ්ලැක් ඇන්ඩ් වයිට් රිසල්ට්. මෙන්න මේ තුන විතරයි ලෝකෙ මිනිස්සු දැනගෙන හිටියේ බුදුහම පහළ වෙනකොට. බුදුහම තමයි අලුතෙන් කර්ණයක් දේශනා කළා. අත්විවික්‍රේ කම්මං අකන්න සුඛං අකන්න සුඛ විපාකං කියන කාරණේ. කළුත් නොවන සුදුත් නොවන කර්ම. There are some actions neither black nor white result. That consequence neither black nor white result. මෙන්න මේ කර්ම තමයි බුදුදහමෙන් අගය කරන්නේ. ඒ කියන්නේ චතුරාර්ය සත්‍ය පරිසම්බදේ තේරුම් අරගෙන මේ ස්කන්ධ පංචකයේ සමුදේය බල බැලීම වශයෙන් කරන කර්ම. ඒ කර්ම වලින් නැවත සසරට යන්නේ නැහැ. සසර ටිකෙන් ටික දුකෙන් නිදහස් වෙලා මේ සංසාර චක්‍රයෙන් නිදහස් වෙන කර්ම. බුදුදහම අපි කොච්චර දන්නවද කියන එක තීරණය වෙන්නේ මෙන්න මේ හතරවෙනි කර්මයේ තීරණය වතු පමණයි. ඒ සඳහා අපි එකාතකින් පරිසම්පාදයේ චතුරාර්ය සත්‍ය ත්‍රිලක්ෂණයට අදාළ කර්ම ධර්ම කරුණු හැකිතාක් දුරට ශ්‍රවණය කරන්න ඕන කල්‍යාණ මිත්‍රාන්සේ. ඒ කල්‍යාණ මිත්‍රයන් තමට ලැබෙන නම් ඒ කල්‍යාණ මිත්‍රයන්ගෙන් තමන්ට ප්‍රයෝජන ලැබෙන නම් කරණීය මෙත්ත සූත්‍රයේ තියෙන ලක්ෂණ හැකිතා තමන් ළඟ දිනු කරගන්න. කරණීය මෙත්ත කුසලේන යන්තං සම්පදං අභිසමෙත් කියලා අපි නිතර සංඥානා කරන්නේ. අන්න ඒකේ තියෙන ක්වොලිටිස් ටික හැකිතා දිනු කරගන්න මේ කරණීය මෙත්ත සූත්‍රය තමයි බුද්දිස් ඇන්තම් එක. බෞද්ධයාගේ තේමා ගීතය මේක. මේකේ සියලුම ධර්ම කරුණෝ ඒ විතරක් නෙවෙයි හොඳ පර්සනලිටියක් හදාගන්න විදියක් මේකේ තියෙනවා. මේකේ තියෙන ක්වොලිටිස් වෙනක ලෝකේ කිසිම ගුරුවරයෙක් කිසිම තැනක උගන්න හුදේකට වඩා ඉහළින් යන ක්වොලිටිස් ටිකක් මේකේ තියෙනවා. එනිසා ඔබ ලෝකේ දක්ෂයෙක් වෙන කැමති නම් ඔබ ලෝකේ වටිනාම කෙනෙක් වෙන කැමති නම් මෙන්න මේ ගුණාංග පිළිපදින ප්‍රැක්ටිස් කරන්න. එතකොට ඔබ කොතන ගියත් ඔබ වටිනාම කෙනෙක් බවට පත් වෙනවා. ඒ විතරක් නෙවෙයි ඔබ පරිහරණය කරන හැම දෙයකටම වඩා ඔබේ ගෙදර ඉඩමට, ගෙදරට, වාහනයට, ඒ හැම දෙයකටම වඩා ඔබ වටිනාම කෙනෙක් බවට පත් වෙනවා. ඒ වටිනාම කෙනෙක් බවට පත් වෙන ඔබගේ විෂන් එක නිසා. විෂන් එක විතරක් නෙවෙයි ඔබේ මිෂන් එක නිසා. ඔබට හොඳ දැක්මක් තියෙනවා. ඒ දැක්ම තුල ඉඳගෙන එක පැත්තකින් මෛත්‍රී වඩනවා, අනිත් පැත්තෙන් උපරිම ලෙස සතර සතිපට්ඨාන ප්‍රතිපදින. ඔබ කිසිඳු කෙනෙකුට නොදෙවෙන ලෙස අපරාජිත සමාජයේ ජීවත් වෙලා ඔබ අන්තිම නැස් දෙක පියාගන්නේ අපරාජිත කෙනෙක් විදිහට මේ ලෝකෙ ජයගෙන. අනේ දෙන්න පත් වෙනට අප්‍රමාදීව කටයුතු කරන්න ඒ සඳහා ඔබට ශක්තිය, ධෛර්යය, වාසනාව ලැබේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. රැස් කරගත් උතුම් පුණ්‍ය ධර්මයන් හේතුවෙන් අද විශේෂයෙන් ආශිර්වාද කරන්න බලාපොරොත්තු වන කෝසල මහත්මයාට සුභෝපන් දිනක් වේවා. නිරෝග නිරෝගීව ඔබතුමාගේ අනාගතයේ සියලු යහපත් බලාපොරොත්තු ඉෂ්ට කරගන්නට මේ තින්කම ආශිර්වාදයක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. තින් කෝසල මහත්මයා හොඟක් වාසනාවන්තයි, හොඳ අක්ක කෙනෙක් ලැබලා තියෙනවා. ඉතින් ඒ කල්යාණ මිත්‍රත්වය සසරෙදිත් ලබන්නට නම් අපි මේ වගේ හොඳ පින්කම් කරන්න ඕන. ඉතින් අපට හොඳ සහෝදර සහෝදරු ලැබෙන්නේ, හොඳ යහළුවන් ලැබෙන්නේ අපි සසර පින්කම් කළා. ඒ නිසා මේ මිත්‍රත්වය තවත් රහවරු කරගන්නට අපි ධර්මයේ තුලම ඉන්නට ඕන. එම හිතිය තරමට තමයි අපට තවත් හොඳ මිත්‍රයන් ලැබෙන්නේ. ඇතැමිට සහෝදර සහෝදරයන් නොවුනත්, ඇතැමිට තමන්ගේ ආගමේ නොවුනත්, තමන්ගේ ජාතිය නොවුනත් ඈත අය තමන්ට මුණ ගැහෙනවනේ. හොඳ ගතිගුණ තියෙන අය. එහෙම ලැබෙන්නේ පින්නතුනේ අර ඒ එකට ආපු පින් කරපු අය. ඒ පින්වත් බව නිසාම හොඳම අය තමන්ට හමු වෙනවා. තමන්ගේ ගතිගුණ වැලියුස් වැඩි වෙන්න ඒ මට්ටමේම අය තමයි තමන්ට මුණ ගැහෙන්නේ. ලෝකේ කොහේ ගියත් හමු වෙන එකට. ඒ වගේම තමයි පිරිහෙනකොට මොකද වෙන්නේ? ඒ පිරිහෙන මට්ටමේම අය තමයි මුණ ගැහෙන්නේ. ඒ නිසා ඔබ හැටි තාක් දුරට විශේෂයෙන් කරණීයමෙත සූත්‍රයේ තියෙන ගුණාංග වලින් ඉහළට යන්න, ඉහළට යන්න යන ඔබට ලෝකයේ හොඳම බුද්ධිමත්ම, ප්‍රඥාවන්ත, මෛත්‍රී සාගත අය ඔබට මුණ ගැහෙනවා. ඉතින් මේ රැස් කරගත් උතුම් පුණ්‍ය ධර්මයන්ගේ බලයෙන් අපගේ නමින් මියගිය ඥාතී හුද තින් බලාපොරොත්තුවකින් කිසියම් තැනක සිටිත් නම් ඒ සියලු දෙනාමත් මේ පිණිස සුවපත්ව උතුම් නිවනින් සැනසෙත්වා කියන ප්‍රතුමෙන් අපි මියගිය ඥාතීන්ටත් ගාථාව කියලා පුණ්‍යානුමෝදනා කරමු. ඉදම් මේ ඥාතේනම් හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදම් මේ ඥාතේනම් හෝතු සුඛිතා හොන්තු. ඉදම් මේ ඥාතේනම් හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. රැස්කරගත් නුතුම් පුණ්‍ය ධර්මයන් හේතුවෙන් සම්මදෘෂ්ටික දෙවියනුත් මේ පින් අනුමෝදන්ව ඔබ හැම දිනාටම දෙවියන්ගේ දැහැමේ රැකවරණ ආශිර්වාදය සලසා දෙත්වා කියන පැතුමෙන් අපි දෙවියන්ටත් පුණ්‍ය අනුමෝදනා කරමු. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහින්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු සාසනං. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහින්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනම්. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහින්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ත්වං සදා. හොඳයි පින්නතුනි, අද මේ පින්නතුන්ට මේ වගේ ධර්ම දේශනාවක් අහලා තමන්ගේ හිත කුසලයට දිනු කරගන්නට අවස්ථාව ලැබුණේ. විශේෂයෙන්ම ડોક્ટર ඇලෙක්සැන්ඩර් ජයමා මහත්මයා ආරාධනා කළා මේ වගේ පින්කම සංවිධානය කරන නිසායි. ඉතින් අපි එතුමියට විශේෂයෙන් පුණ්‍ය ආනුමෝදනා කරනවා. ඉතින් ඇමරිකාවේදී එතුමිය ස්වාමින් වහන්සේලාට බොහොම උදව් උපකාර කරනවා. ආගම දහම වෙනුවෙන් වාක් කැපවීම කරනවා. ස්වාමින් වහන්සේලා ලැබුණාම බලා ගන්නවා, උපස්ථාන කරනවා. ඉතින් මේ හැම දෙයකම අනිසංසත් කෘතවේදීත්වයෙන් අපි සිහිපත් කරන එතුමියට ආශිර්වාද පිණිස. එනිසා මේ රැස් කරගත් උතුම් පින් කම්බලානි සංසයෙන් පින තුන හැම දෙනාටමත් මෙලොව වශයෙන් නිරොග් නිරෝගී සම්පත්තිය ලැබේවා. තව තවත් මේ උතුම් ගෞතම සම්බුද්ධ ශාසනයෙහි පිළිවෙත් මඟ පුරන්නට කල්යාණ මිත්‍රයන් ලැබී නිරොග් නිරෝගීව තව බොහෝ කාලයක් ධර්මයේ හැසිරෙන්නට ශක්තිය ධෛර්ය ලැබේවා. සසර ජීවිත සුවපත්ව ප්‍රාර්ථනානුකූලව උතුම් වූ නිවන් සුවයන් සැලසේවා කියලා අපි ප්‍රාර්ථනා කරමු. දුක්ඛම් පන්තාච නින්දුක්ඛං භයං පන්තාච නින්භයං සෝකම් පන්තාච නිස් හොන්තු සම්මේ පිපානිනෝ දුකින් පෙළෙන සත් දුකින් මිදෙත්වා බියෙන් පෙළෙන සත් බිය නැති වෙත්වා සොවින්ත වෙන සත් සොම්නස් වෙත්වා නිතින් මේ හැම සත් සුවපත් වෙත්වා. හොඳයි, හැම දිනාටම සර්වන් සරණයි.